2014 වසරේ පළවෙනි මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. මම මුලින්ම කිව්වා දිනේ වරද්දලා 2013 වසරේ කියලා කිව්වා. කිව්වහම කට්ටිය හිතුවා හාමුදුරුවන්ට වැරදුනා තමයි කියලා නිවැරදි කළා. එතකොට දින කැලැන්ඩරයක් කියලා කියන්නේ මොකන්ද? ඒක තමයි අපි දාගත්ත සංඥාව. මෙන්න මේ හා සමානවම අපේ ඔළුවට දාගත්ත දේවල් වලට සාපේක්ෂිතව බලන ගුණයක් තමයි තියෙන්නේ. පුබ්බේ අනබිරත සංඥා නෙමෙයි, පුබ්බේ රති සංඥා. පෙර තිබූ සංඥාවට සාපේක්ෂිතව නිතරම ලෝකේ බලන එක. මං කියන්නේ දිනේ මතක් කරපු එක හොඳයි. ඒකෙන් මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ මෙන්න මේ විදියටයි අපි කම්පණී වෙන්නේ. දැන් දිනේ වැරදියට කිව්වහම අපි එකපාරට කම්පනයක් ඇති වෙන, මේක වැරදි. මේක නෙමේ දිනේ, මෙන්න මේකයි දිනේ වෙන්න ඕන. ඒහා සමානවම අපේ ඔළුවට දානවද යම් කාරණයක් ඒ විදියටම තමයි පේන්නේ. ඔය ආගමික විශ්වාසත් ඔය ආකාරයට ඔළුවට දැම්මොත් ඉන්නෝ. අර විශ්වවිද්‍යාලේ දරුවෙක්ගෙන් ඇහුව ලෝමැව් දෙවියෝ ගැන ඔබ මොකද හිතන්නේ? ඉන්නවා කිව්වොත් ඉන්නවස, නැහැ කිව්වොත් නැහැ. දැක්කනේ ඔළුවට දැම්මොත් ඉන්නවා කියලා දෙයියේ. ඉන්නෝ ඒ වෙනුවෙන් කෑ ගහනවා, යදිනවා, යුද්ධ කරනවා, ප්‍රශ්න ඇති කරනවා, ඔක්කොම කරනවා. එහෙමනම් මොකද්ද ඇති වෙන්න ඕන? ඒතං සන්තං ඒතං පනිතං සබ්බ සංඛාර සමතෝ. මේ සියලු සංස්කාරකයන්ගේ සංසිඳීමයි නිවන. දැන් මෙහෙම සංස්කාරකයන් සංඥාව දාලා තියදි නිවනක් තියනවද? නෑ, නිවනක් නෑ. ඒ විදියටම තමයි බලන්නේ. ඒ විදියටම තමයි බලන්නේ. ඒක තමයි හැටි. සම්මතය, සම්මත සංඥා, සංස්කාරක ස්වභාවයන්. පුජ්‍යලයක් ගැන වුණත් එහෙමයි. කවුරු හරි කියලා පුජ්‍යලයක් ගැන මෙහෙමයි මෙහෙමයි කියලා අදහස් ටිකක් දුන්නොත් ඒ විදියටම බලන්නේ. දවසක් මෙහෙට ආපු වැඩ කරන බාසුන් නැහැ කෙනෙක් මට එක පුජ්‍යලයක්ව පෙන්නලා කිව්වා. ඒ පුජ්‍යලයා හරිම දරුණු කෙනෙක්. මං අඳුරනෝ මේ අහවල් පළාතේ හිටියේ, ඔය දැන් මේ පළාතේට ඇවිල්ලා ඉන්නවා කිව්වා. එයා හරි නපුරු මැර මිනිස්සෙක් කියලා කිව්වා. ඉතින් මාත් මේ මිනිස්සයා පාරේ යනකොට එහෙම නිකන් සැකෙන් වගේ හොම් බලලා නිකන් hina වෙන්නෙත් නැහැ, නිකන් චර හොඳ නැති මිනිස්සෙක් නේ කියලා ඉතින් මමත් ඉන්නවා. ආයේ වාසුන්නහෙම ඊළඟ සතියේ විතර ඇවිල්ලා කියනෝ, නෑ මම හිතාගෙන හිටපු එක්කෙනා නෙමෙයි මේ, ඔය වෙන එක්කෙනෙක් කියලා. ඊට පස්සේ ඊට පස්සේ මිනිස්සු දැක්කම හොඳට hina වෙනවා. අතා කරන දැන් එයා නෙමෙයි. එහෙමනම් අපි නිතරම බලන්නේ මොකන්ද? සංඥාවකින් දැම්මොත් ඒ විදියටම බලනවා. අපි බුදුහාමුදුරු දිහා බලන්න පුරුදු වෙන්නෙත් එහෙම සංඥාවකින්, ආනන්ද හාමුදුරු දිහා බලන්න පුරුදු වෙන්නෙත් එහෙම සංඥාවකින්, ඔය ඇත්ත දිහා වෙන අය බලන්නෙත් සංඥාවකින්, ඔය ඇත්ත වෙන අය දිහා බලන්නෙත් සංඥාවකින් නේද? ඒක තමයි ස්වභාවය. කෙනෙක්ගේ ඔළුවට දෙන්න පුළුවන් කෙනෙක් පිළිබඳව හොඳ සංඥාවක් දෙන්නත් පුළුවන්, වැරදි සංඥාවක් දෙන්නත් පුළුවන්. පවුල් එහෙම අවුල් කරන්නේ කොටවන්නෙත් එහෙමනේ. තමන්ගෙම නෝනට ගිහිල්ලා කියනවා තමන්ගේ මහත්තයා මගේ දිහා වැරදි විදියට බැලුවා කියලා. ඊට පස්සේ යංකෝව ගෙදර මම දෙන්න හොඳ වේදක් කියලා එකයි යනවා. කොහොමද? ඊට පස්සේ අරයා කරේ බොහොම කපටිකම වැඩක් කළේ, කරලා ඉවරලා ඈතින් ඉඳන් බලන් ඉන්න දෙන්නම සම්බෝලි කියලා. ඒ වගේ සංඥාවල් වලට මහා පුදුම වැඩ කරන්න පුළුවන්. එතකොට මේ සංඥාව මිරිඟුවක් කියලා තේරුම් ගන්න තාක්කල්ම මොකද වෙන්නේ? සංඥා උපාදාන කරනවා. සංඥා උපාදානය කරොත් මොකද වෙන්නේ? තමන්ගේම සැනසෙල්ල තමන්ම අහිමි කරගන්නවා. තමන්ගේම සැනසෙල්ල තමන්ම අහිමි කරගන්නෝ සංඥා උපාදානයේ නිසා. අත්වාද උපාදානයේ නිසා. පරවාද උපාදානයේ නිසා. දැන් අපේ සැනසෙල්ල නැති වෙන්නේ මොකන්ද? පරවාද උපාදානයේ නිසා. සල්ලු සරුවල් ඇති වෙන්නේ, බේද බින්නකම් ඇති වෙන්නේ පරවාද උපාදානයේ නිසා. නුන් කියන දේ අහනවා, අහල ඉවර වෙලා ඒක තදින් ඔළුවට ගන්නවා. ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ අනුසාරයෙන් අර ගැටුණු සිතින් බලනවා. සම්්‍යක් දර්ශනය කියන එක පහළ කරගන්නට ඕන. තථාගත දර්ශනය කියන එක පහළ කරගන්නට කටයුතු කරන්න ඕන. එවැනි දර්ශනයක් පහළ වුණාට පස්සේ එයානම් කිසි කෙනෙක් කෙරෙහි අපහැදීමක්වත් පැහැදීමක්වත් කිසිම දෙයක් නැතුව විද්‍යා ඇසින්, ආලෝකමත් ඇසින්, සම්මයක් ඇසින්, සාමකාමී ඇසකින් හැමතිස්සෙම බොහෝම ප්‍රියමනාපව ලෝකේ දිහා බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හැම දෙයක් දිහාම ප්‍රියව බලන්න පුළුවන්. ගැටුණු හිතින් බලන්න උවමනාවක් නැහැ. මුලා වුණු ඇසකින් බලන්න උවමනාවක් නැහැ. ඔන්න ප්‍රිය ඇසින් බලන්න පුළුවන්. ඒ ප්‍රිය ඇසින් බැලීමම තමයි, සිතීමම තමයි මෛත්‍රිය කියලා කියන්නේ. සංඥාව මිරිඟුවක්. මිරිඟුවක් කියලා කියන්නේ මායාවක්. මායාවක් කියලා කියන්නේ මොකන්ද? පේන දේ ඒ තුල නැහැ. පේන දේ ඒ තුල නැහැ. මායාව කියන්නේ ඒකයි. මායාවක උපමාව තමයි මිරිඟුව. මිරිඟුව පේන්නේ ජලයේසේ, ජලය නැහැ. විඥානේ යමක් පේනවා. නමුත් ඒ පේන දේ ඒ විඥානය තුල නැහැ. ඒ තුල සත්‍යයක් නැහැ. එනිසා මේ සංඥාවත් මිරිඟුවක් වගේ, මායාවක් වගේ. මනෝ කියන්නේ මේකයි. මවාගෙන සිහිනයක් හැම මොහොතකම තියෙන මිනිස්සු නිදාගත්තාම දකින්නේ හීන. හැබැයි ඇස් දෙක අරගෙන ඉඳින් දකින්නේ හීන. ආයේ කිසි කතාවක් නැහැ. හීන. හීනේ හදාගත්තට පස්සේ හීනෙට සාපේක්ෂිත පේන්න පටන් ගන්නවා. ඒ හීනේ දකින්නේ හැබැයි තමන් ඇස් දෙක අරගෙන හිටියත් නුවණැස වහ ගන්න ඕන. නුවණැස වැහෙනෝ. ඒ කරුණකින් අරමුණකින් නුවණැස වැහෙන. වැහුනට පස්සේ අර ඒ සංඥා පද්ධතිය අනුව මොකද වෙන්නේ? ඒ හීන දකිනෝ. ඒක මිනිස්සු කොහෙවත් නැති දෙවියෙකුට යාඥා කරන්නේ ඒකයි. එයාගේ ඔළුව වස්සනෝ එකෙන්. වාස්සවල දැන් ඔබ ප්‍රාර්ථනා කරන්න කියලා කියනකොට ඔන්න ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එහෙමයි නොයෙකුත් කොහෙවත් නැති දේවල් පිළිබඳව සිතමින් ඒ හීනේ දකින්නේ ඒකයි. සජීවී ලෝකයේ දකින්න, මේ මොහොතේ ලෝකයේ දකින්න, මේ මොහොතේ ලෝකයේ දකිනකොට තමන්ගේ ඇසේ මොකෝවත්ම නැහැ. කියන්නේ මොකුවත්ම තමන්ගේ පෙර තිබෙන සංඥාවක් දාගෙන බලන්නේ නැහැ. පරණ කණ්ණාඩි දෙක ගලවලා තියලා ස්වභාවිකව බලනවා. පරණ කණ්ණාඩි පාවිච්චි කරන්නේ නැහැ. ඒකට කියනවා පුබ්බේ අනබිරත සංඥා. සබ්බේ සංඛාරේසු අනිත්‍ය සංඥා. පෙර තියෙන සංඥාවකට ඇලෙන්නේ නැතුව බලනවා. දැන් බලන්න මේ වටපිටාව දිහා වුණත් බලන්න, ඇස් දෙක ඇරලා මේ දිහා වුණත් බලන්න, මේ පෙර තිබූ සංඥාව ලිවත් කරලා බලන්න. තොර බලන්න සංඥා නිරෝධයෙන් බලනවා කියන්නේ ඒකයි. එතකොට මේ විඥානයක් කියලා කියන්නේ, සංඥාවක් කියලා කියන්නේ මොකද? සංස්කාරයක්. මනෝ සංස්කාර. මනස තුල යමක්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් උපාදානයක් ඇතිවේද, ඒ හැමදේම මොකද්ද? සංස්කාරයක්. සංස්කාරයක් කියලා කියන්නේ සකස් කරපු දෙයක්. මේක නිල් පාටයි කියලා කියන්නේ සකස් කරපු දෙයක්. මේක සැපයි කියන්නේ සකස් කරපු දෙයක්. මේක හොඳයි කියලා කියන්නේ සකස් කරපු දෙයක්. මේක නරකයි කියලා කියන්නේ සකස් කරපු දෙයක්. දැන් හාමුදුරු 12න් පස්සේ කෑම නරකද හොඳද? නරකයි. ඇයි? අපි සකස් කරා ඒක. අනිත් අය ඔය ඇත්තන්ට කෑම නරකද? නෑ, නරක නෑ. ඒක මේ විදිහට සකස් කළා. දැන් ඔය ඇත්ත මේ වගේ ඇඳුමක් ඇඳුත් නරකයි. අපි ඔය වගේ ඇඳුමක් ඇඳුත් නරකයි. අපි කොණ්ඩේ බවල බැන්දොත් නරකයි. ඔය ඇත්ත කොණ්ඩේ බූ ගාලාවොත් ඒක නරකයි. කොණ්ඩේ නිකන් හරි ගියොත් අර මොකද්ද මෙව් එකක් හරි දාගෙන එන මොනවද වේ මොනවද එකක් දාන මිග් එකක්ද මොකක්ද එකකුත් දාන දාගෙන ආපු කට්ටිය ඉන්නවද එතන? ඇයි ඒක? ඒක හරි නෑ, මම තට්ටි ගාලා යන්න හොඳ නෑ කියන අදහස පහළ වෙනවා. ඒක තමයි සම්මත සංඥාවේ ස්වභාවය. ඒ සංඥා පද්ධතිය හැම මොහොතකම මොකද කරන්නේ? තමන්ව එහාට මෙහාට එහාට මෙහාට ඇදගෙන යනවා. දුවනවා මිනිස්සයෝ. ඒකයි බුදුහාමුදුරු දකින්නේ මිරිඟුව පසුපස දුවගෙන යන මෝරැලක් වගේ. ඒ සියලුම මිනිස්සු ටික මිරිඟුව පසුපස දුවගෙන යන මෝරැලක් වගේ දකින්නේ ඒකයි. ඒකයි ස්වභාවය. තමන් ඒක තේරුම් කරගන්න ඕන. තමන්ගේ ස්වභාවය තේරුම් කරගන්න ඕන. තමන්ගේ සිතට ඇතිවන දේ මේක මේ ආකාරයේ දෙයක්, මේක මේ හේතුවෙන් ඇති වුණු දෙයක්, මේකේ තියෙන විද්‍යාත්මක ගුණය මෙච්චරයි, මේකේ තියෙන අවිද්‍යාත්මක ගුණය මෙච්චරයි, මෙහි තියෙන තථාගතත්වයේ මෙච්චරයි, මේක ඇති වෙන්නේ මෙහෙමයි, මේක නැති කරන්න සිත යොදවන්න ඕන මෙහෙමයි කියන කාරණය මනාව ප්‍රකට වෙන්න ඕන නුවණින්, ප්‍රඥාවෙන්. පඤ්ඤාවන්තස්සයන් දම්මෝන, නුවණ වැඩ කරන්න ඕන. මේක පින් සිද්ධ වෙන වැඩක් නෙමෙයි, මේක ප්‍රඥාව වැඩෙන වැඩක්. පින් සිද්ධ වෙන්නෙත් නුවණ යොදවලා ඒ කාර්තව්‍යයේ පිනේ යෙදුනොත් පමණයි, නැත්නම් ඉතින් වෙන්නේ නැහැ. ගණන් හදන ඔළුවක් තියෙන්න ඕනේ. ගණන් හදන ඔළුවක් කියන්නේ අඩු කරන්න, වැඩි කරන්න, ප්‍රදන්න නේද වගේ හැකියාවක් තියෙනවා වගේ. මේ ධර්ම ගලපන්න, සිතට ගලපන්න, කරුණ අතර ගලපන්න, හිතර දැනෙන ස්වභාවයත් එක්ක ගලපන්න පුළුවන්කමක් තියෙන්න ඕන. මේ කියන ධර්මය අනුභව කරන්න. අනුභව කළොත් එහෙම මොකද වෙන්නේ? රස දැනෙනවා. දහම් රස දැනෙන. එතකොට ධර්මය අනුභව කරන්න, ධර්මය පානය කරන්න. ඇයි එහෙම කියන්නේ? රස දැනෙන්නේ නැත්තම් කොහොමද ධර්මය පානය කරන්නේ? නුවණින් තමයි ධර්මය පානය කරන්න සිද්ධ වෙන්නේ. නුවණින් ධර්මය පානය කරනවා. කොහොමද නුවණට ඒ ධර්මය පානය කරන්න කියන්නේ? මේ තියෙන කරුණු අපි හදවතට සමීප කරලා බලන්න ඕනේ, ඊට පස්සේ හදවතේට ප්‍රතිචාරයක් දක්වනවා. දැන් මේ අතක් ගම උදාහරණයට අපි මෙතන එක තැනක තියෙනවා සීතල අයිස් කැටයක් තියෙනවා, තව තැනක තියෙනවා ගින්දර, තව තැනක කියනවා කටු ගොරෝසු කටු ඉත්තක් තියෙනවා. ඈ මෙවැනි විවිධ ආකාරයේ ස්වභාවයන් දැනෙන කරුණු කාරණා රාශියක් තියාගෙන අපි ඒවට මෙහෙම අත තියෙනවා. අයිස් කැටයට අත තියෙනවා, අර ගින්න ටිකට අත තියෙනවා, අර කටු මේ ගොඩට අත තියෙනවා. ඒ අවස්ථාවල මොකද දැනෙන්නේ? මේ අතට දැනෙනවා සීතල නම් සීතලයි, රසනේ නම් රසනේයි, ගොරෝසු නම් ගොරෝසුයි කියලා දැනෙනවා. ඒ වාගේම අපේ නුවණසටත් ධර්මයේ තියෙන ඒ ගුණය දැනෙනවා. ගුණය දැනෙනවා. ධර්මයේ දැනෙන ගුණය තමයි සියල්ලගෙන්ම නිදහස් වූ ගුණයක් දැනෙන්න පටන් ගන්නවා. දෘෂ්ටි විසුද්ධියක් දැනෙන්න පටන් ගන්නවා. සංකල්පනාවන් වල විසුද්ධියක් දැනෙන්න පටන් ගන්නවා. වචන වල විසුද්ධියක් පිරිසිදුකමක් දැනෙන්න පටන් ගන්නවා. මමත්වය දුරු වෙනවා, ප්‍රහාණය වෙනවා කියලා තේරෙනවා. මේක දෘෂ්ටියකට තල්ලු කිරීමක් නෙමෙයි. මේ ලෝකේ තියෙන්නේ ධර්ම හැදිලා තියෙන්නේ මේක හරි මේක වැරදි, මේක හරි මේක වැරදි කියන න්‍යායයි. මේ ධර්මය මේක හරි මේක වැරදි කියන ධර්මයක් නෙමෙයි. හරි වැරදි දෙකම අතුගාලා දානවා. හරි වැරදි දෙකම අතුගාලා දානවා. මේ ලෝකේ ඉන්නවද කිසිම පුජ්‍යලයක වැරදි? නෑ, මොම කියන්නේ මම හරි. ඒ හරි කියන එක උහුලගත් එකම තමයි පුදුමාකාර වේදනාවක් බවට පත්න්නේ. මිනිස්සු වැරදි කරන්නට පෙළඹෙන්නේ. ඒකයි හේතුව. මේ ලෝකේ ඉන්න කිසිම ආගමිකයෙක් කියනවද අපේ ආගම වැරදි කියලා? නෑ, ඔක්කොම කියන්නේ තේ ආගමත් හරි. කිසිම කෙනෙක් කියනවද අපේ අම්මයි තාත්තයි වැරදි කියලා? එහෙම කියන්නේ නෑ. හැමෝම කියන්නේ අපේ අම්මයි තාත්තයි හරි. කලාතුරකින් පුජ්‍යලයේ තමයි කියන්නේ අම්මා තාත්තා කරා ඒක වැරදි, අම්මා එහෙම කිව්ව එක වැරදි, ඒක හරි නෑ ඒක කියලා කලාතුරකින් පුජ්‍යලයේ ඉන්නවා. දැන් මම ඒ වගේ කෙනෙක්. මම ගුටි ගන්නවා ගෙදරින් ඊළඟට. තාත්තා හරි වැරදි නම් තාත්තා ඒ වෙලාවේ යාට ඒ කීදී හරි නෑ ඒක මොකේ ඉන්න තිබ්බේ. ඒ අදාළ දෙයක් නෙමෙයි කියලා කියනවා. ඒක තමයි ස්වාධීනව හිතන ස්වභාවය. ඊළඟට තමා තුලින් හරි වරදක් කාට හරි සිද්ධ වුණොත් එහෙම sorry සමා වෙන්න, ඒක අත්හැරීමක්. එහෙම නැත්තම් දැනගෙන හිටියේ නෑ කියලා සමා වෙන්න කියලා කියන ගුණයක් තියෙනවා. ඒක කියන්න හැකියාව තියෙන්නේ අර බොහොම මධ්‍යස්ථව බලන පුජ්‍යලයකට පමණයි. එහෙම නැත්තම් පුළුවන් කමක් ඇති වෙන්නේ දැඩි මමංකාරයේ පුජ්‍යලයක් කරන්න හදන්නේ මොකන්ද? නිවැරදිතාවය ඇති කරගන්න උත්සාහ කරනවා. හරි වේවා වැරදි වේවා නිවැරදි වෙන්න උත්සාහ කරනවා. මේ ලෝකයේ බුදුහාමුදුරුවෝ කෙරෙහි කොච්චරනම් ජනතාවක් වැරදි කියලා චෝදනා කරනවද? ශාල ජනතාවක් ලෝකේ ඉන්නවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ හොඳයි කියලා මොනතරම් ජනතාවක් වරුණා කරනවද? ශාල ජනතාවක් ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ නින්දා ප්‍රශංසා දෙකම ඉක්මවලයි වැඩ ඉන්නේ. ජය පරාජය දෙකම ඉක්මවලයි වැඩ ඉන්නේ. ඒ වගේම අනාගතේ වේවා වර්තමානයේ වේවා අපි දිහාත් හොඳයි කියලා බලන පිරිසකුත් හැදෙනවා. ඊළඟට මේ නරකයි කියලා, මේ දහම නරකයි කියලා හිතන පිරිසකුත් සැකසෙනවා. හැබැයි ඒ කිසි දෙයකින් ඒ ධර්මයට ධර්මයේ දරාගත්ත කෙනෙකුට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ දෙකම ප්‍රහාණය කරනවා. අටලෝ දහමම ප්‍රහාණය කළාට පස්සේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නඛම්පති අටලෝ දහමට කම්පණය වෙන්නේ නැති තැනක මනස තියාගන්න. කොහේද අටලෝ දහමට කම්පණය වෙන්නේ නැති තැන මනස? කොතන තියාගත්තොත්ද අටලෝ දහමට කම්පණය වෙන්නේ නැත්තේ? තියාගන්න එපා රූපවල, වේදනාවල, සංඥාවල, සංඛාරවල, විඥානවල තියාගන්න එපා. තමන්ගේ මනස තියාගන්න එපා, පිහිටවන්න එපා, කම්පණයටපත් වෙනවා. මේ පහෙන් තොරව මනස තියාගන්න ඔබේ මනස කම්පණය වෙන්නේ නැහැ. සංඥාව තුළ තියාගන්න මේ පතියාගත්තොත් කම්පණය වෙනවා. සංඥාවෙන් තොර කරලා බලන්න කම්පණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ කම්පණය ඇති නොවන මනස, චේතෝ විමුක්තික මනස. අත්තසෙම නිර්වාණ ගුණය පැහැදිලි කර දීම සඳහා කිසිදු වචනයක් ලෝකෙ නිෂ්පාදනය වෙලා නැහැ. මේ වචන සියල්ල නිෂ්පාදනය වෙලා තියෙන්නේ සංස්කාරක ලෝකයක් හඳුනා ගැනීම සඳහා. එතකොට සංස්කාරක ලෝකයක් හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන්න තිබුණු වචන ටික තමයි අපි යොදාගෙන මේ ලෝකෝත්තර ධර්මයේ කියන එක ගොඩනගන්නේ. ඒ නිසා නිතරම වචනය කියන්නේ අපිට ඔරුවක් කරගන්නවා මිස ඒක ආත්මය කරගන්නට එපා. වචනේ ආත්මය කරගන්නට එපා. දේශනේ ආත්මය කරගන්නට එපා. සංකල්ප කරගන්නට එපා. කිසිදු දර්ශනයක්, දෘෂ්ටියක් ආත්මය කරගන්නට එපා. එහෙම කරගත්තොත් ඒ ඇත්ත වැටෙනවා පද පරම කියන ගණයට එනවා. පදයක් පරම කොට අල්ලා ගන්නවා. මේ දෙයියෝ ඉන්නවා මයි. ඒක පරම කොට අල්ලගත්තා. මේ දෙයියෝ නෑ මයි. ඒකත් පරම කොට අල්ලගත්තා. දෙයෝ නැහැ කියන එකත් වැරදි, දෙයෝ ඉන්නවා කියන එකත් වැරදි. දෙයෝ නැහැ කියන්නේත් මමත්වයෙන්, දෙයෝ ඉන්නවා කියන්නේත් මමත්වයෙන්. මමත්වයක් Tamanට නැත්තම් දෙවියෙක් නැහැ. දෙවියෙක් නැත්තම් නැහැ කියලා කියන්න කෙනෙකුත් නැහැ ඒතර. මමත්වයක් නැති වුණාට පස්සේ දෙයෝ නැහැ කියලා කියන්න උමනාවකුත් නැහැ. ඒ නිසා මානන් දෙයෝ නැහැ කියන තර්කෙත් නැහැ, දෙයෝ ඉන්නවා කියන තර්කෙත් නෑ. ඇයි? මම විසින් තමයි දෙවිවරු මවන්නේ. දෙවියෝ විසින් නෙමෙයි ලෝකයා වැව්වේ, ලෝකේ මිනිස්සු විසින් තමයි දෙයියෝ වැව්වේ. මේ දෙයියෝ මවල 1800යි, මේ දෙයියෝ මවල 2013යි, අර දෙයියෝ මල්ල අවුරුදු 2000යි 3000යි කියලා වම් තියෙන්නේ. මහා බ්‍රහ්මන් මවලත් ගොඩාක් කාලයක්. දැන් බුද්ධ ආගමේ අයත් කියන්නේ මහා බ්‍රහ්මන් කියලා කෙනෙක් ඉන්නවා කියලා නේ. ආ ඒක තමයි බුද්ධ ආගමට හරි ගියපු තැන. ඒකනේ. ඈ බුද්ධ ආගම කියන්නේ සක්‍ර දෙවියෙක් ඉන්නවා කියලා නේ. ඒක තමයි බුද්ධ ආගමට හරි ගියපු තැන. මොකද අපේ එකක් නෙමෙයි සක්‍ර දේවේන්ද්‍ර සංකල්පය තියෙන්නේ Hindu අයගේ කතාවක්. එමනම් ඇත්තටම අපි ළඟ තියෙන්නේ බුද්ධ ආගමද බ්‍රාහ්මණ ධර්මද කියලා බලන්න කල්පනා කරන්න ඕනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බොහොම ධාර්මික ප්‍රයෝග සම්පත්තියක් යෙදුවා මේ මිනිස්සු අතරට පිවිසෙන්න. එහෙම නැත්තම් බෑ. සහම්පති බ්‍රාහ්මයා මට ආරාධනා කළා කියලා කියන්න සිද්ධ වුණා. යේසුස් වහන්සේටත් කියන්න සිද්ධ වුණා මට දෙවියන් වහන්සේ ආරාධනා කළා මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. එහෙම කිව්වේ නැත්තම් ඒ අතරට යන්න බෑ. ඒක තමයි හැටි. සමස්ත ලෝකේ සම්මත වෙච්ච න්‍යායකට විරෝධව යන්න බෑ. සාපේක්ෂිතව යන්නට ඕන. ඒ හමාගෙන එන හුළඟම වේගෙන් හමාගෙන එන හුළඟම පාදක කරගෙන ඒ තුල ඉදිරියට ඇදෙන්න පුළුවන් රුවල් නෞකාවකට. ඒ වගේ මේ සමාජය තුල ගහගෙන එන ප්‍රචලිත චින්තනයේ හරහා ක්‍රමානුකූලව යන. දැන් මෙතන ඉන්න මේ පින්නතුන් හරි එක පාඩ ඔය සංඥාවල් වැඩන්නේ නැහැ, ඕගොල්ලෝ වැඩන්නේ නැහැ, ඔක්කොම වැඩන්නේ නැහැ, ඔය වැරදි විශ්වාස කියලා කිව්වොත් එහෙම හරියන්නේ නැහැ නේ. නේද? මේ ඇතු ළඟ තියෙන සංඥාවන් වලටත් අපි ටිකක් මිත්‍ර වෙලා, ෆ්‍රෙන්ඩ්ලි වෙලා, බොහොම මිත්‍රශීලීව මේ කියලා දෙන එක පාඩ. ඔය බුදුහාමුදුරු කියලා කෙනෙක් නැහැ, බොරු කියලා කිව්වොත් එහෙම කොහොමද යන්නේ? ඒ වගේ තමයි අනිත් අයට. හැමෝගෙම තියෙන යංගිසි සංඥා පද්ධතියක් තියෙනවා. ඒකට එකවරම විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වුණොත් එහෙම ඒක ඔහුට දරා ගන්නත් බෑ, ඔහුව දිනා ගන්නත් බෑ. ඒකයි තියෙන ස්වરૂපය. ලක්ෂණය කියන්නේ ඒකයි. නමුත් ඔබ දැනගන්නට ඕනේ, තමා දැනගන්නට ඕනේ, මේ සියලු කම්පන වේගවලට හේතුව මේ පංච උපාදානස්කන්ධේ දරා ගැනීමයි, රැඳීමයි, අල්ලා ගැනීමයි. ඒ තුර ඇලෙන තුරුම ඒ කම්පන වේග හට ගන්නවා. කොහොමද ඔබ මේ නිදහස් වෙන ක්‍රමය භාවිතා කරන්නේ? අන්න නිරෝධ මාර්ගය කියන එක භාවිතා කරන්න ඕන. දැන් රූපයකට ගියොත් නිරෝධ මාර්ගය නෙමෙයි. වේදනාවට ගියොත් නිරෝධ මාර්ගයක් නෙමෙයි. සංඥාවට ගියොත් නිරෝධ මාර්ගයක් නෙමෙයි. සංකාරයට ගියොත් නිරෝධ මාර්ගයක් නෙමෙයි. විඥාණයට ගියොත් ඒක නිරෝධ මාර්ගයක් නෙමෙයි. ඒක ඔබ චක්‍රයට, රෝධයට අහු වෙනවා. භව රෝධයට අහු වෙනවා. මේක රෝධයක්, මේක කැරකෙනවා. භවය භව රෝධයක්. නිරෝධ මාර්ග කියන්නේ චක්‍රයක් නෑ, කැරකීම නතර වෙනවා. පටිච්ච සමුප්පාදය කියන්නේ ඒකනේ, චක්‍රයක් නෙවෙයි, රවුමක්. ඒක ඒ වගේ චක්‍රයක් හැදෙන්නේ. ওই ධර්ම චක්‍රය කියන්නේ චක්‍රයක් ඇඳලා මෙහෙම මෙහෙම අත්‍තර ටිකක් ගහලා තියෙන එකයි. චක්‍රයට නතර වීම. චක්‍රය, සංසාර චක්‍රය ගමන් කරන එක නතර කිරීමක් කරනවා. මොකෙන්ද ඒක කරන්නේ? අටකින්. කොටස් අටකින් ආර්ය අෂ්ටාංග මාර්ගය අර පැහැදිලි වෙන්න කොටු අටක් සහිතව ඉරි අටක් ගහලා තියෙනවා. කරත්ත රෝධේ ධර්මාශෝක රජතුමාගේ ඒ බෞද්ධ ලාංඡනය කියලා කිව්වට ඒක ධර්මාශෝක රජතුමාගේ කරත්ත රෝධේ, අශ්ව කරත්ත රෝධේ. ඇත්ත වශයෙන්ම ලාංඡනයක් නැහැ. හොඳගම ලාංඡනයකුත් නැහැ, කොඩියකුත් නැහැ. කොඩියක් හදන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන විදිහට. දැන් අනිත් බුරුම රටෙත් තියෙන බෞද්ධ කොඩියක් ඒක වෙනස්. තායිලන්තෙත් තියෙන බෞද්ධ කොඩියක් වෙනස්. නමු ජාත්‍යන්තර කොඩිය හැටියට පිළිගන්නේ ලංකාවේ අපි හදපු කොඩිය, බෞද්ධ කොඩිය හැටියට. හිත නිදහස් කර ගැනීමයි ධර්මය. බලන්න මං ගැලවෙන්නේ කොහොමද මේ තියෙන සංස්කාරක ගොඩෙන්? මං ගැලවෙන්නේ කොහොමද, මිදෙන්නේ කොහොමද? ඒක තමයි සංසාරෙන් මිදෙනවයි කියන්නේ. ඒක සංසාරේ තියෙන්නේ මේ මොහොතේ. මේ දැන් මෙතන සංසාරේ තියෙනවා. මේ මොහොතේ සැරිසරනු සංචාරය කරන කොහෙද අතීතයේ, අනාගතයේ, වර්තමානයේ කළ කී දේ පිළිබඳව හොඳයි හොඳයි කිය කියා, නරකයි නරකයි කිය කියා සැරිසරන. දැන් සමහර අය ඉන්නෝ හැම තිස්සේම කාටරි බැන බැනම ඉන්නෝ. ඒක මොකද? එයාගේ ඒක ආස්වාදය. සමහර අය ළඟට ගියාම ඕනතරම් ලංකාවේ ඉන්න හාමුදුරුවන්ගේ ඔක්කොගේම අගුණ දුර්වලකම් දැනගන්න පුළුවන්. දැන් මං අහන දැන් ඒ වගේ කෙනකින් ඔයා දකින්නේම නැද්ද හොඳක් එක එක හාමුදුරුවන් කෙනෙක්ගේ? අර හාමුදුරු මෙහෙමයි, මේ හාමුදුරු මෙහෙමයි, අරයා මෙහෙමයි, මෙහෙම මෙහෙම කියලා. මම දවසක් එක මහත්මයෙකුට අවවාද කළා, ඔබතුමා එහෙම බැනීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ ඇත්තන්ට. හැබැයි ඔහොම ওই විදියට ද්වේෂ සහගතව ඒ විදියට සිටීමෙන් ඔබතුමාට මේ සාමාන්‍ය බ්ලඩ් සුගර් වැඩි වෙන්න පුළුවන්, සීනි වැඩි වෙන්න පුළුවන්, අසනීප වෙන්න පුළුවන්, ඔය වගේ නිකන් තරහින් කේන්තියෙන් නිතරම ඉඳීමෙන් ඕකෙන් වළකින්න කියලා ඇහුවේ නෑ. ඇත්තෙන් මේ විදියට වුණා. ඇයි හේතුව? නිතරම කෙනෙක් කෙරෙහි යම් යම් දේවල් කෙරෙහි අසුභවාදී විදියටම අසුභ සංඥාවෙන් කිපි කිපි ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඕනම කෙනෙක් දිහා අසුභයි කියලා බලන්න කරුණු හදාගන්න පුළුවන්. තව බුදුහාමුදුරුවෝ අසුභයි කියන්න කරුණු හදාගන්නේ. ඈ රාහුල කුමාරය දාලා ගියා. රාහුල කුමාරයට තියෙන ආදරයට ඒ කියන්නේ. යසෝදරාවී දාලා ගියා. එහෙනම් ඉතින් යසෝදරාවී කියන බණ අහන්න එපා ඒගොල්ලෝ. එහෙනම් රාහුල හාමුදුරුවෝ කියපු බණ අහන්න එපා. ඒ අහන්නෙත් නෑ. තියෙන දුෂ්ට චේතනාවේ ස්වභාවය. ඉතින් එහෙම ඉතින් එහෙනම් රාහුල කුමාරයට ආදරේ නම් රාහුල මහරහතන් වහන්සේ කියපු බණ අහන්න ඕන. මහරහතන් වහන්සේ නමන්නේ. ඈ යසෝදරාවියට ආදරෙන් කිව්වනම් යසෝදරාවිය දාලා ගියා වැරදි කියලා. එහෙනම් යසෝදරාවත බලලා ඒ මොකක්වත් හැදින්න ඕන. ඒවයි තියෙන පරමාර්ථය හරිය දැනගන්න. එහෙමත් නෑ. ඒක තමයි දුෂ්ට චේතනාව කියලා කියන්නේ. ඒ ඇයිද හොඳ නෑ දුෂ්ට චේතනාවේ ප්‍රතිඵලය දුෂ්ටයි. නරක සිතින් කළොත් එහෙම යම ඒක නරකයි. ඒසා තමන් කරන කියන දේ මේක මොන මොන දෙයක් පදනම් වෙලා කරනවද කියන එක පිළිබඳව හොඳට බලන්න ඕන. ඒකයි හේතුව. මොන දෙයක් පදනම් කරගෙන මේ දේ කරනවද කියන කාරණේ සිතනවද කියන කාරණේ දිහා බලන්න ඕන. දුෂ්ට චේතනාවක් නපුරු චේතනාවක් පදනම් කරගෙන කටයුතු කළොත් නපුරක් සිදු වෙනවාමයි. හොඳ චේතනාවක් පදනම් කරගෙන කටයුතු කරනවා නම් හොඳයි. ඉතින් මේක හොඳද නරකද කියලා අපි කොහොමද දැනගන්නේ? මට හිතෙන දේ ලෝකයා කියන ක්‍රමවේදයටද එහෙම නැත්නම් මට හිතෙන විදියටද? නෑ. නපුරු චේතනාවක් අනිවාර්යෙන් ඒකේ පේනවා, මේකේ නපුරක් කිරීම සඳහායි කියලා පේනවා. පේන්නේ නැද්ද ඒක? ඒක ඕන කෙනෙකුට පේනවා. හොඳ චේතනාවක් හොඳයි කියන ආකාරයේ ඒක Tamanට පේනවා. ඒක කිසි කතාවක් නෑ. කිසි කතාවක් නෑ. ඒක හොඳට Tamanට පේනවා. ඒ නපුරයි, ඒ හොඳයි පේනවා. කර්ම නිරෝධ කරය තුයි සියලු කර්ම. ඒකට හොඳ කර්ම වලට කුළුගන් වීම න කටයුත්තක් නෙමෙයි තියෙන්නේ. හොඳ කර්ම කළොත් හොඳ විපාක ලැබෙනවා, නරක කර්ම කළොත් නරක විපාක ලැබෙනවා. හරි, කර්ම නිරෝධ කරන්නත් ඕන. කර්ම නිරෝධ කරන්නේ කොහොමද? ක්‍රියාවකින් කරන්න පුළුවන් ද කර්ම නිරෝධ? බැ. එහෙනම් ඒ ක්‍රියාව යටපත් කරන තවත් ක්‍රියාවකට යනවා, ඒ ක්‍රියාව යටපත් කරන තවත් ක්‍රියාවකට යනවා, ඒ ක්‍රියාවත් යටපත් කරන තවත් ක්‍රියාවකට යනවා. හරියට ඉංග්‍රීසි බෙහෙත් ගත්තා වගේ. ඇයි ලෙඩේ හොඳ වෙන්නේ? එක බෙහෙතක් ගත්තා, ඒ ලෙඩෙන් තව ලෙඩක් හැදුණා, ඒ ලෙඩේට ඊළඟට ගන්නවා. කොලෙස්ටරෝල් වලට මුලින් ගන්නවා, කොලෙස්ටරෝල් වලට අරගෙන ඉවරනාට පස්සේ වහුවඩු වලට ගන්නවා. වහුවඩු වල ඉවර වුණාම අක්මාවට ගන්නවා. අක්මාව ඉවර වුණාම අයි ඔක්කොටම අරගෙන තමයි නිකන් ඉන්නේ. සිංගල වේග ගත්තත් එහෙම තමයි සමහර එක. ඒ ජීවිත කාලෙම එහෙමයි, චක්‍රයක් යනවා. ක්‍රියාව ක්‍රියාවෙන් නිදහස් කරන්න බෑ. කර්මකාරයෙක් ඉන්න ඕනේ ඇතුළේ හැම තිස්සෙම වඩුවෙක් ඉන්න ඕන. ගහකාරකෙක් ඉන්න ඕන. කවුද ඒ ගහකාරකයා? ඔබ ළඟ ඉන්න ඒ වඩුවා, ඔහු දකින්න, එයා අඳුන ගන්න. වඩුවා මමයි, මම වඩුවාමයි කියලා හිතාගෙන හිටියොත් කවදාවත් මිදෙන්න බෑ. මම වෙන කෙනෙක්, වඩුවා වෙන කෙනෙක්. ඊට පස්සේ මා විසින් වඩුවා දුරු කරන්න ඕන, නැති කරන්න ඕන, ඉවත් කරන්න ඕන. ගොඩාක් දෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද? මම සිතයි, සිත මමයි. මම අදහස්, අදහස් මගේ, මගේ ආත්මයයි. එහෙම ගත්තොත් කවදාවත් බෑ. ඒකයි බුදුවරු දෙන්නේ බෙදුනා. එක්කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ කියලා මොකද කරේ? විනෝදෙට ඇවිදින්න නෙමෙයි. එහෙම විනෝදෙට නිකන් උඩ ඇවිදින්න ඕනේ නෑනේ. බුදුවරු දෙන්නේ බෙදුනා. ඒ නිසා ඔබ තුල දෙන්නේ බෙදා ගන්න. සසරින් ආපු විඥාන පද්ධතියයි මේ ආත්මේ, මනුෂ්‍ය ආත්මය තුල ජනිත කරගන්න මේ සම්මයක් දර්ශන ඥාන පද්ධතියයි. බුදුවරු දෙන්නයි. සසරින් ආපු කෙනෙක් ඉන්නෝ. මෙලවදී මම අපි ඇති කරගත්ත ධර්ම ධර්මානුකූල කෙනෙකුත් ඉන්නවා. අර පැත්තෙන් ලබා දෙන තර්කවලට මේ පැත්තෙන් නිවැරදි උත්තර ලබා දෙන්න ඕන. එතකොට මාරය පරද්දවන්න ඕන, සද්ධර්මය ජය ලබන්න ඕන. ඉතින් මාරය පරද්දවන්න පුළුවන් පොඩි පොඩි උත්තර ටිකක් තියෙනවා. ඒ උත්තරවලට තමයි මාරයට මේ දෙන්න බැරි. ඔය මලියදේව මහරහතන් වහන්සේගේ කතාවේදී එහෙම තියෙනව නේද? අර මාරයා පැමිණිලා අර වඳුරෙක් ඇවිල්ලා කොළ කඩලා ගියා. හරකෙක් ඇවිල්ලා මිදුල මේ මෙව කරලා කැත කරලා ගියා, ගොම පෙටි ගහලා ගියා. ඊට පස්සේ යාචකෙක් හිඟන්නෙක් ඇවිල්ලා ඉවර වෙලා මේ බාධා කළා. මොකද්ද මේ කරන්නේ? මිදුල අතු ගන්නවා කියන්නේ මොකද්ද? හිත පිරිසුදු කරනවා. හිත පිරිසුදු කරනකොට මොකද වෙන්නේ? අර මායාවේ බලපෑම මෙනෝ හිත අවුල් කරවන. මායාවේ බලපෑම මෙනෝ අර හිත අවුල් කරවන. අවුල් කරවන බලපෑම ඇවිල්ලා මොනවා හරි දෙයකින් තමන්ගේ සිත අවුල් කරනවා. තමන්ගේ සිත නොමග යවනවා. අර නොමග යවන්න තමයි ඒ කියන්නේ. අර අතු ගන්න එක නැති කරන්න, පිරිසුදු කරන එක නැති කරන්න තමයි අර ඔක්කොම බාධක. වඳුරගේ කොළ කැඩීම, ගවයාගේ මේ විදගෙන යාම, ඒ වගේම අර යාචකෙක් ඇවිල්ලා යමක් ඉල්ලීම. එතකොට මේක බාධා කරනවා. ඒ අවස්ථාවන් වලදී හැම මොහොතකදී දැක්ක මේ මායя නේද? ඊට පස්සේ බාරයට මේ කියනවා, මට බුදුරජාණන් වහන්සේ පෙන්වන්න. ඊට පස්සේ මායя කියනවා, මට බුදුහාමුදුරුවෝ පෙන්වන්න බෑ. මම බුදුහාමුදුරුවන්ගෙන් අඩක් පෙන්වන්න. අනිත් ටික ඔබ දකින්න. අන්න හරි. මේ වචන වලින් ධර්මේනුත් පෙන්නන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ යම් කිසි කොටසක්. අනිත් කොටස ඔබ තමයි දකින්නේ. ඈ මාර්ග උපදේශයේ යම් කිසි ඡායා මාත්‍රයක් පෙන්නනෝ, පොඩි ෆොටෝ එකක් පෙන්නනෝ බුදුහාමුදුරන්ගේ. ධර්මයේ පුංචි සංඥාවක් දෙනෝ. අනිත් එක දකින්න ඕන කවුද? ඔබයි. ඒ ටික අපිට කොහොම හරි පෙන්වන්නකෝ. බෑ, පෙන්වන්න බෑ. ඇයි? මේ වචන මායාවගෙනේ. මේ වචන මායාවගේ. එහෙනම් මායයට අයිති නැත වචන වලින් කතා කරන්න. හැමෝම දෙන්නේ නිහඬව ඉන්නයි තියෙන්නේ. මායයට අයිති නැති දේවල් වලින් කතා කරන්න ගියොත් නිහඬව ඉන්නයි තියෙන්නේ. ඊළඟට ඔබ තේරුම් ගන්නවයි කියලා කියන්නේ මොකද්ද? අතීත සංඥාවෙන්ම ග්‍රහණය කිරීමයි. අම්මේ බනහනවයි කියලා කරන්නේ මොකද්ද? අතීත සංඥාවෙන්ම ගලපනවයි. හැබැයි කල්යන වැඩක් තියෙනවා සමහර අය කරනෝ මේ දේ. මොකද්ද? අර හාමුදුරන්ගේ බනට ගැලපෙනවද? අර පොතේ කාරණේට ගැලපෙනවද? එහෙම බලන්න එපා. ඔබ හිතට ගලපන්න, ජීවිත පොතට ගලපන්න, හිතට ගලපන්න. හැම දෙයකින්ම යම් කිසි සාරයක් ඉතුරු වෙයි, වචන අතහැරලා දාන්න, පද අතහැරලා දාන්න, පද එපා, ඕන්නේ මතක තියාගන්න, අල්ල ගන්න මුකුත් ඕනේ. සාරය තියෙන හැර දැන් කසහය වුණත් එහෙමනේ, පස්පංගුව තැම්බුව දඬු ටික විසිකලා සාරේ මිව්වා. ඒ වගේ මේ වචනත් දඬු වගේ මේවයි තියෙනවා සාරයක්. ඒ සාරය හොඳින් නුවණින් ඇහුවොත් එවලෙම තම්බල වතුර බිව්වා වගේ සුවයක් දැනෙනවා. දඬු ටික අතහැරලා දා. එතකොට ඔබ යන්නේ ගුණයකින්, ශක්තියකින් ඉස්සරහට ඇදෙන්නේ. ඔබ ළඟ තියෙන අවසානේ වචනයක් නෙමෙයි ගුණයක්. ගුණයක් කියන්නේ මොකද්ද? යංගිසේ ස්වභාවයක්. ඒක ඉතින් ගුණයක් කියන එක යංගිසේ ගුණාංගයක්, ආකාරයක්, යංගිසේ ලක්ෂණයක්. එහෙම නැත්නම් යංගිසේ සංසිඳුණු සාමකාමී ස්වභාවයක් දරනවා. ඒක තමයි ගුණය. මේ ධර්මයේ අහද්දී ඔබ නිවෙන්නේ මොකද? අර සංඥාවල් එක එක ගලවලා දානවනේ. මේ අර ඔළුවේ තියෙන මලු එක එක අරගෙන බිම තියනකොට තමන්ට දැනෙනවා සැහැල්ලුව. දැන් මෙතනින් පිටවෙච්ච ගමන් ආයි මොකද කරන්නේ? ආයි එක එක මල් අරගෙන ඔළුවට තියාගන්නවා, සතියක්ම තියාගන්නවා. තියාගෙන ආයි එන අම්මෝ ඔළුව ගකියනෝ, කොණ්ඩ ගකියනෝ, හරි අමාරුයි. මේ මොකද මල්ල පිරিলা මේ ඔඩුවේ ලুকু මල්ලා. ඉතින් ආය ආවහම මෙහි පිරිසුදු කරනවා. හරියට මේකත් සර්විස් සෙන්ටර් එකක් වගේ, අර වාහන පිරිසුදු කරනවා වගේ. හැමදාම දුවල දුවල දුවල දුවල මඩ දුවිලි ගෑවුනට පස්සේ සෝදනවා වගේ මෙහෙත් මනස පිරිසුදු කරනවා. කා වොෂ් නෙවෙයි මේක, මයින්ඩ් වොෂ් කරනවා. මනස පිරිසුදු කරන තැනක් බවට පත් වෙනවා. දැන් මනස අපිරිසුදු කරන තැනකට ගියොත් එහෙම මොකද කරන්නේ? ඔන්න මේ දෙවියන් ගැන විශ්වාස කරන්න, දැන් ඔන්න දෙයියෝ ඔළුවට එනවා එනවා එනවා, ඔන්න දෙයියෝ දැන් ඔළුවට, දැන් ඔබට පිටයි කියපු ගමන් තව සංඥාවක වැටලෙනවා. ඈ සංඥාව මාරු කරලා ওই සංඥාව ඉවත් කරන්න, මේ සංඥාව මේ બ્લોක් එක ගහ ගන්න ඔයාගේ ඔළුවේ. ඒකත් දෘෂ්ටිගත කිරීමක්. ඊට පස්සේ වෙවුලනවා, එහෙම නැත්නම් අඬනවා, එහෙම නැත්නම් මේ කම්පණයටපත් වෙනවා, විශ්වාසයටපත් වෙනවා. ඒකම දරා ගන්න වෙන එකක් විශ්වාස කරොත් ඔබට දෙයියෝ දඬුවම් දෙනවා. දිව්‍ය ලෝකේ ඔබට ඉඩමක් වෙන් වෙන්නේ නැහැ, ගයක් වෙන් වෙන්නේ නැහැ. ඕකම විශ්වාස කරන්න කියලා ඒකේ තව තෙරපනවා. තෙරපුවට පස්සේ මේ මිනිස්සයා මොකද වෙන්නේ? අර කූඩුවේ ඇතුළට දාපු බල්ලෙක් හා සමානයි. දන්වැලකින් බැඳපු බල්ලෙක් හා සමානයි. කණුවේ බැඳපු හරකෙක් හා සමානයි. ඇයි එහෙම කියන්නේ? උඩ කූඩුවේ තියෙන දෙයක් ඇරෙන්න කන්න බෑ වෙන දෙයක්. හරගනේ ලනුව දෙක දෙක කන්න පුළුවන්, ඊට වැඩිය කන්න බෑ, යන්න බෑ. ඒ නිසා මිනිස්සුත් කනුවක බැඳපු ගවයෝ හා සමානයි. දැන් මේ ආගම විතරයි බලන්න ඕන කියලා කිව්වොත් එහෙම ඒවම විතරයි. දැන් මේ බෞද්ධයන්ට තමයි මේ විවෘත මනස තියෙන්නේ. පූර්ණ විදර්ශනා කිරීමේ විවෘත මනසක් තියෙනවා. දැන් මේ දේශනාව තුළ පූර්ණ විවෘතභාවයක් ඇති කරලා තමයි මේ දේශනාව අපි ඔබට කරන්නේ. මේවා පිළිගන්න, මේකම පිළිගන්න, මේකම හරි කියලා කියනවද නැහැ. නිතරම ඔබ ප්‍රත්‍යක්ෂව ඔබට දැනෙන විදියම අනුගමනය කරන්න. එතකොට වැරදි දෙයක් දැනෙන්න පුළුවන්ද? වැරදි දෙයක් දැනෙන්නේ නැහැ. දෘෂ්ටියකින් බැලුවොත් දෘෂ්ටියට සාපේක්ෂිතව බලලා දැනෙන දේ කියන එකක්. එතකොට නම් තමන්ගේ දෘෂ්ටියේ සාපේක්ෂිතව පේන්න පුළුවන්. හැබැයි ස්වභාවික ලෙස වැරදි දෙයක් දැනෙන්නේ. දැන් මේ අත මෙහෙම ගිනි පොකුරකුයි සීතල අයිස් කැටයකුයි දෙපැත්තේ තියලා කෙනෙක්ගේ ඇස් බඳිනවා. ඇස් බඳලා එක් කරගෙන ආවිල්ලා අපි තියනවා ගිනි පොකුරු පොඩි. දැන් සීතලයි කියලා කෑ ගහයිද? නෑ, යා කෑ ගහන්නේ ඒක දැවෙනවා කියලා. ඒක සීතල මෙකෙන් තිබ්බහම එයා දැවෙනවා කියලා කෑ ගහයිද? නෑ, යා කියන්නේ මේක හරි සීතලයි කියලා. එහෙමනම් මොකද කරන්නේ? විවෘත මනසින් දැනෙන දේ සත්‍යයි. මොකද අරයා ගිනි පොකුරු දැකලාද අර? ඇස් බැඳලානේ. නෑ. අන්න එහෙමනම් විවෘත මනසට දැනන දේ සත්‍යයි. පච්චත්තම් වේදිතබ්බෝ දැනෙන විදිය තමයි මේ ප්‍රශ්නේ. දුක කියන්නේ දැනෙන දෙයක්, සතුට කියන්නේ දැනෙන දෙයක්. දුක හෝ සතුට කියලා දෙයක් ලෝකේ නැහැ. ඒක තමන්ට ඥානනේ වෙන විදිය. සතුට කියලා ඥානනේ වෙන විදිය. දුක කියන්නේ ඥානනේ වෙන විදිය. සංකල්පනේ වෙන විදිය. අත්තවාදත් නැත්නම් පරවාදත් නැත්නම් ඒ දෙකම අත්හැර වාසය කරන ඒ කෙනෙක් මොන තරම් ධාර්මික ඥානයක, සම්‍යක් ඥානයක, සංසිඳුණු මනසක, සංසුන්ව ජීවත් වන කෙනෙක්ද? ඔබ අවුල් කරන්නේ ඔබේම මතයයි අනුන්ගේ මතයයි. හෙදියෙන් කිව්වොත් සංඥාවයි. සංඥාව තුළ තමයි අනුන්ගේ මතේ තියෙන්නේ, ඔබේ මතේ තියෙන්නේ. සංඥාව ඉවත් කළොත් මොනම ආකාරයකටවත් දෙන්නේ නැහැ. මොනම විදියකටවත් දෙන්නේ නැහැ. නිවන කියන්නේ ස්වභාවය, සංඥා කියන්නේ අස්වාභාවිකත්වය. සංඥාව ඉවත් කළාට පස්සේ ස්වභාවය උදා වෙනවා. ස්වභාවය සංඥාව තිබියදී සංඥාවෙන් ස්වභාවය දකින්න බෑ. ඒසා ඔබ කවදා හරි කල්පනා කරනවා නම් ඔබේ ඔය සංඥාවේ මනසින් නිවන් දකින්න ඕන කියලා, එහෙම එකක් දකින්න බෑ. නිවන් දැක්මක් බෑ. දකින්න පුළුවන් රූප විතරයි. ඒකට දැක්මය කියලා කියන්න බෑ. ඒකට සාධාරණ නෑ ඒක. එහෙසයි තින් විශේෂ ඥාන දර්ශනයක් කියලා එක පාවිච්චි කරන්නේ. ඒකයි විශේෂ ඥාන දර්ශනයක් කියලා කියන්නේ. ඒක දැක්මක් නොවන ස්වභාවයේ එකක්. දැක්ම ඉක්ම වූ දෙයක් ඒක. ඉන්ද්‍රිය ධර්ම ඉක්මව පවතින දෙයක්. දැකීම සංසිඳෙන්න ඕන. කිසිම ආකාරයකට මම දකින්නේ නැහැ. අනාගත දැකීමේ අවශ්‍යතාවයකුත් නැහැ. අතීතයට අනුකූලව දකින්න උවමනාවකුත් නැහැ. වර්තමානයේ දකමින් කම්පණය වෙන්නෙත් නැහැ. ඒ සියල්ල නැති වෙනවත් එක්කම මොකද වෙන්නේ? අර මම කියන එක අතුරුදහන් වෙනවා. මම කියන එක එක්තරා විදියක පුටුවක් මත සිටවන මිනිස්සෙක් වගේ. පුටුවේ කකුල් හතර කැඩපු ගමන් පුටුව මත මිනිස්සය නැහැ. තියන්න බෑ. අනිකුත් සංඥා පද්ධති ටික, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ වේගේ කම්පණයට තමයි මම කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අප්පුඩියක් ගැහුවාම ඇති වෙන හඬ තමයි මම. හැබැයි අපි මේ අත් දෙක ස්පර්ශ කරන්නේ නැත්නම් හඬක් නැහැ. මොනම විද්‍යාඥයෙකුටවත් මේ අත් දෙක පරීක්ෂා කරලා හඬක් හොයාගන්නත් බෑ. හඬ තිබෙත් නැහැ. නමුත් අද්දක ස්පර්ශයේ වේගින් වෙන විට හඬක් නිකුත් වෙනවා. ඒ වගේ මේ විඥාන පද්ධතිය පංච උපාදානස්කන්ධ පද්ධතිය වේගින් ක්‍රියාත්මක වෙනකොට ඒ තුල හඬක් නිකුත් වෙනවා. ඒ හඬට තමයි කියන්නේ මම කියලා. ඒ ස්පර්ශය, ඒ කම්පනය, ඒ වේගය ඇති වෙන්නේ නැත්නම් මම මෙතන නැහැ. එනිසා කියන්නේ මේක සංස්කාරක පින්ඩයක්. සකස් වෙන සැනින් තමයි මම ගොඩනගන්නේ. සකස් වීමක් ඇති වෙන තැන මම ගොඩනගන්නේ. එහෙම නැත්නම් බෙදුවාම මම එක් වාගන්න බෑ. දැන් ශාරීරිකව ගමුකෝ මේක මානසික පැත්ත. ඒ විදිහට තියලා ශාරීරිකව අපි ආපෝ තේජෝ වායෝ පඨවි වලට බෙදලා දෙනකොට කෝ ආරණායක මේ නායක වික්‍රමසිංහ කවුරුත් නැහැ. මානසිකවත් එහෙමයි බෙදලා බලනකොට නැහැ මම. ශාරීරිකවත් බෙදලා බලනකොට නැහැ මම. දැන් අපිට දැන් මේ ගොඩාක් සයිනන්ස්ලා හිතන්නේ මේ කායිකව මමෙක් නැහැ කියලා තේරුම් ගන්න ඕන කියලා. ඒක වැරදි. කායිකව මමෙක් නැහැ කියලා නෙමෙයි ඔබ තේරුම් කරගන්න ඕන, මානසිකව මමෙක් නැහැ කියලා තේරුම් කරගන්න ඕන. ඒකට මානසිකව මමෙක් නැහැ කියලා තේරුම් ගැනීමයි විශ්වාස කිරීමයි කියන්නේ දෙකක්. විශ්වාස කළා වැඩක් නැහැ. ඒකයි ගොඩක් ධර්මවල මම හිතන්නේ මේ සද්ධර්මයේ තමයි කියාපාන්න උත්සාහ කරන්නේ ඇත්තේ. නමුත් ඒවා પરම්පරාවල් වැරදි විදිහට තේරුම් ගත්තා. ඊළඟට මේකේ සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, හොඳක් නෑ, පවක් නෑ, පිනක් නෑ. ඒ කියලා ඔකෝ මොකද වෙන්නේ? ආන්න පටන් ගන්නවා. මමෙක් නැහැ කියලා හිතුවට වැඩක් නෑ. මමෙක් ඉන්නවා. මමෙක් පළවා හැරියොත් මම නෑ. ඒ මමත්වයක් නැති එක තේන්නේ, මමත්වයක් නැති ස්වභාවයේ තියෙන්නේ ආර්ය ශ්‍රාවකයාට. අනිත් අයට මමත්වයක් තියෙනවා. ඒ ඇත්ත මමත්වේ පළවා හරින්න ඕන. ඈ ඔබේ අහනවා ඔබේ අතේ තුවාලයක් තියෙනවද කියලා. අපි කියන්නේ මොකද්ද? අතේ තුවාලයක් නැහැ. තුවාලයක් තියෙන කෙනෙක් අහන්නේ. ඌවා බොහෝ මොන බොරුද කියන්නේ මේ මගේ අතේ තුවාලයක් තියෙනවනේ. ආ එන ඔයාගේ අතේ එකක් ඇති. නමුත් සැබෑ ස්වභාවය තමයි තුවාලයක් නැති අත. එතකොට මමත්වේ නැති ස්වභාවය තමයි සත්‍ය. මමත්වයක් හැදෙන්නේ අවිද්‍යාවේ තුල. ඒකට කෙනෙකුට මේ මමත්වය කියන එක එපාමද? මේ මමත්වයට වෛර කරන්න ඕනද? මමත්වයට වෛර කරන්න එපා. ගොඩ මමමනි මමත්වයේ කියන්නේ වෙන කවුද? ඉතින් මට මමම වෛර කිරීමක්. මමත්වයට වෛර කිරීම කියලා කියන්නේ මමත්වයට වෛර කරන්න එපා. මමත්වයත් එක්ක ගැටෙන්න එපා. මමත් එක්ක ගැටෙන්න එපා. ඒ වුණත් ඔබ හැමෝමත් එක්ක ගැටෙන කෙනෙක් වෙයි. මමත්වයට ආදරය කරන්න. තමන්ට තමන් ආදරය කරන්න. තමන්ට තමන් පිහිට වෙනවා කියන්නේ ඒකයි. මේ ධර්මයේ තේරුම් කරගන්නවා කියලා කියන්නේ මමත්වය කෙරෙහි දක්වන වෛරයක් නෙවෙයි. මම දකින්න විදිය. මමත්වයේ කෙරෙහි දැන් මම ධර්මයේ හොයාගත්තේ මට මම ආදරය කරපු නිසා. මොකද මම මගේ හිතට වඩාත් සැපයක් ගෙනල්ලා දෙන්න ඕන, සනීපයක් ගෙනල්ලා දෙන්න ඕන, මේ ප්‍රශ්නවලි මුදවල හිත තියන්න ඕන. ළමයෙකුට ආදරය කරනවා කියන අම්මා කෙනෙක්ගේ ස්වභාවය මොකද්ද? මේ ළමයා වඩාත් සනීපෙන් තියන්න ඕන. ඒ නිසා මැසු මදුරුවන්ගෙන් වෙන් කළා, අපිරිසුදු කම් වලින් වෙන් කළා, සුවඳවත් මේ ළමයා තියන්න උත්සාහ කරනවා. ඒ වගේ තමන්ගේ හිතට ආදරය කරනවා කියන්නේ මොකද්ද? මේ හිත වඩා සුවයෙන් තියනවා, සැපයෙන් තියන්න උත්සාහ කරනවා. එතකොට මේ නිවන් සැපය ඒ ධර්මයෙන් අපි ඇති කරන්නේ මොකද්ද? වඩාත් සැපවත්ව තියෙනවා. අර සංස්කාරක ධර්ම කියන්නේ මොනවද? මැසි මදුරුව වගේ හිරිහැර කරනවා. සංඥාවල්, විඥානවල් කියන්නේ මොනවද? අර මැසි මදුරුව වගේ අපිරිසුදුකම් වගේ ගඳ ගන්න තත්ත්වයක් ඇති කරනවා. ඒවයින් පිරිසුදු කරලා මනස තියෙනවා කියලා කියන්නේ තමන් වඩාත් සත්කාරක වීම තමන්ගේ මනසට. එහෙනම් තමන්ගේ මනසට වඩා සත්කාරක කරන කෙනෙක් තමන්. වෛර කරන කෙනෙක් නෙමෙයි, මමත්වයක් එක්ක තරහ වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. මමත්වය කෙනෙක්ගේ අසුන්දර වෙලා තියෙනවා නම් තමන්ගේ මමත්වය සුන්දර කරගන්න පුළුවන් ධර්මයෙන්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මමං හිවෝ භික්ඛවේ කියලා. මොකද්ද මම කියනවා මහණෙනි කියලා කියනවා. බුදුහාමුදුරන්ගේ මම කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ මම කියන්නේ බුදු කෙනෙකුට. අපි මම කියලා කියන්නේ ඈ ධර්මයේ දැක්ක කෙනෙක් කියන්නේ ආර්යවතෙකුට මම කියලා. ධර්මයේ නොදැක්ක කෙනෙක් මම කියලා කියන්නේ පුතග්ජනෙකුට. අර දොස්තර මහත්තයා මම කියන්නේ දොස්තර කෙනෙකුට. ලෝය මම කියලා කියන්නේ මම ලෝය කෙනෙකුට. ඉංජිනේරු මහත්තයෙක් මම කියන්නේ ඉංජිනේරුවරයෙකුට. ඒ වගේ බුදු කෙනෙක් කියන්නේ මම කියලා බුදු කෙනෙකුට. රාධන් වහන්සේ කෙනෙක් මම කියලා ආවන්දනය කරන්නේ රාධන් වහන්සේ කෙනෙකුට. ආර්ය ශ්‍රාවකයෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට. පුදජ්ජනෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ පුදජ්ජනෙකුට. තවන් ඉන්න තැන අනුව තමයි ස්වභාවය. එක දණක ඉඳගෙන එක්කෙනෙක් මේ කාලේ කියනවා, එක රටක ඉඳගෙන සීතලේ වෙවුලනවා මම ඔළුවේ ඉඳන් පොරෝගෙන ඉන්නේ කියලා. මේ කාලේ සීතල කාලයන්නේ. සමහර රටවල් වල ඉන්න අය කියන මේ අපි ධාර්ය දානෝ හරියට හරි අමාරුයි අපි AC දාගෙන ඉන්නේ කියලා. ඒ ඉන්න කෙනෙකුට සාපේක්ෂව මෙහෙ බැලුවොත් එහෙම මොකද වෙන්නේ? ඕගොල්ලන්ට පිස්සුද මෙච්චර සීතල දීද්දි මොකටද AC දාගෙන ඉන්නේ කියලා. ඒ නිසා සාපේක්ෂව බලන්න එපා කිසි දෙයක් දිහා. සාපේක්ෂව බැලීම සත්‍යයක් නෙමෙයි. සාපේක්ෂව බලන්න එපා. ඉතින් ඔහොම ගියා ගිහිල්ලා අහනක එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඇත්ත වශයෙන්ම ඔබට කරන්න පුළුවන් දේවල් හැම දෙයක්ම ඔබ ජීවිතේ කරලා බලන්නට ඇති. සැනසෙල්ල ලබා ගන්න පුළුවන්ද කියලා. දැන් ඔබ කළ කීප සියලුම දේවල් වලට විස්රාම දෙන්න කාලයයි. ඔබගේ රැකියා ස්ථානයෙන් පමණක් නෙමෙයි, දැන් ඔබ වැඩ කරපු ඔබේ මනසෙන් ඔබ විස්්‍රාම ගන්න ඕන. ගොඩක් අය මනසෙන් විස්්‍රාම ගන්නේ නැහැනේ. රැකියා ස්ථානයේ විස්්‍රාම ගන්නව, මනසෙන් විස්්‍රාම ගන්න. මනසේ තාමත් වැඩ. මොනවද වැඩ? වෙලාවකට වෛර කරනවා, වෙලාවකට ලෝභ කරනවා, වෙලාවකට ද්වේෂ කරනවා. නොයෙකුත් ලෝභ, ද්වේෂ, මෝහ ආදී සංඥාවල් වලට පැරලෙමින් කටයුතු කරනවා. රූපේ සකසනෝ, වේදනාව සකසනෝ. ගොඩාක් අය දුක් වේදනාව නැති කරලා සැප වේදනාවක් ඇති කරගන්න නිඋත්සාහ කරන්නේ. දුක වේදනාව කියලා කියන්නේ මහත්ය නං, සැප වේදනාව කියන්නේ නෝණ. ආරාධනා කළාම උත්සවයට නෝණයි මහත්යයි දෙන්නම එනවා. සැපට ආරාධනා කළොත් ඒ මහත්යත් එනවා. ඒ දෙන්න විවාහකයි ඒ දෙන්න. ඒ නිසා කිසිම වේදනාවකට කතා කරන්න එපා. වේදනා නිරෝධයක්, වේදනාව නැති එක තමයි සැප. සරුවත් මහරහතන් වහන්සේගෙන් අහන ස්වාමීනි, නිවන සැප වන්නේ කෙසේද? විඳීමක් නැත්තම්. සරුවතමඳුරු දේශනා කළා, නිවන සැපවන්නේ විඳීමක් නැති නිසාමයි. විඳීමක් නැති නිසාමයි. දැන් මේ තියෙන පුතඥ බුද්ධියට, ඥාණයට මේක තේරුම් බේරුම් කරලා දෙන්න මොනතරම් අසීරු කාරණයක්ද? මේ ගුණය වැඩෙනවා ඒ ආර්ය ශ්‍රාවකත්වයක් තියෙන කෙනෙකු විසින් දේශනා කරනකොට. ඒ ගුණය ඉක්මනින් ඉක්මනින් වැඩෙනවා. අර මඩ වතුර පිරිච්ච කලයට උනත් උඩින් පීල්ලෙන් වතුර ටිකක් වැටෙනකොට පිරිසුදු වතුර ටිකක් අර මඩ දිය ඔක්කොම පේන්නේ නැතුව ගිහිල්ලා පිරිසුදු වෙනවා. හැබැයි පීල්ලෙන් අහකට අරගෙන ගියපු ගම අර යට දිවිච්ච මට ආයෙ උඩට පතු වෙලා පේන්න පටන් ගන්නවා. ඒ නිසා සම්පූර්ණ කලේ හිස් කරන්න ඕන. තමන් හිස් පුජ්‍යලයක් වෙන්න. එතකොට හැමදෙම මගේ தত্ত্বය ඒ தত্ত্বය තමයි මඩ. එතකොට මම දන්න බණ ටික ඒ බණ ටික තමයි මඩ. එතකොට අපේ ආගම, ජාතිය, වර්ගය, නිලය ඒව තමයි මඩ. එහෙමනම් මම මල් පහම් පූජා කරන හොඳ බෞද්ධයෙක් නේ. ඒකත් තමයි මඩ. අපි ආගම හරියට අදහනවනේ උදේ පාන්දර ගිහිල්ලා එළුවේ කපනවනේ මම. එදා එයා කියන්නේ එයාගේ ආගම හරියට අදහනවා කියන්නේ ඒකයි. මම උදේ පාන්දර ගිහිල්ලා එළුවේ කපලා පූජා කරනවා. ඒ යා දන්න හොඳ. උර යා දන්න විදිහේ හොඳක්. එයා හිතන විදිහේ හොඳක්. එතන හදා ගන්නවා. ඒ තමයි තමන්ගේ හිතේ තියෙන සංඥාවන්. සබ්බ සංඛාර සමතෝ ඒතං සන්තං ඒතං පනේතං සබ්බ සංඛාර සමතෝ. ඒ හිත ප්‍රණීත වෙන්න නම්, හිත ලස්සන වෙන්න නම් සියලුම සංස්කාරකයන්ගේ සමතයටපත් වෙන්න. සමතයටපත් වෙනවා කියලා කියන්නේ සංසිඳුවන්. සංස්කාරක සංසිඳුවන්. ඔය දැනෙන මනස සංසිඳුවන්. ඔය දැනෙන මනස අතහරින්න. ඔය දැනෙන සංඥාවල් අල්ලගන්න එපා. වීරිය අතහරින්න. මොකටද වීරිය අවශ්‍ය කරන්නේ? නිවන් දකින්න වීරිය අවශ්‍ය නැහැ. නිවන් දකින්න වීරිය අවශ්‍ය නැහැ. වීරිය අවශ්‍ය කරන්නේ රූපයක් කරා, වේදනාවක් කරා, සංඥාවක් කරා යන්න. ඒ නිසා තමයි අපි निराයාසේ නිර්වාණය කියන වචනයක් පාවිච්චි කරන්නේ. निराයාසේ නිර්වාණය. ආයාසයක් නැති දැකීමක්, ආයාසයක් නැති ගුණයක්, निराයාසේ නිර්වාණය. ව්‍යායාමයක් ඕනේ නැහැ. සිහිය ඇත්ත වශයෙන්ම අවශ්‍ය නැහැ. සිහිය ඌමනා කරන්නේ කුමක් සඳහාද? සිහිය ඌමනා කරන්නේ යම්කිසි භාණ්ඩයක් පරිහරණය කිරීම සඳහා. කුඩේ ගෙනාව කුඩේ ගෙනියන්න ඕන. සෙරප දෙක තාලා තියෙම දැනි සෙරප දෙක දාගෙන යන්න ඕන. භාණ්ඩයක් පරිහරණය කිරීම සඳහායි සිහිය අවශ්‍ය කරන්නේ. එතකොට භාණ්ඩයක් නොවන නිර්වාණය පරිහරණය කිරීම සඳහා සිහිය අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට භාණ්ඩ ටිකක් තමයි පරිහරණය වෙන්නේ මනස තුල. එනිසා සම්මා සතියක් අවශ්‍යයි. සිහිය අවශ්‍ය නැහැ. නෑක මහත්මේ දවසක් හොඳට භාවනා කරන කෙනෙක්, මේ සති සම්පජඤ්ඤේ හොඳට දියුණු කරන කෙනෙක්, සුවස් ස්වාමින් වහන්සේ මගේ හිත මං හොඳටම තැම්පත් කරගෙන තියෙන්නේ. මම ගමන් කරනකොට මං ගමන් කරනවා කියන සිහියෙන්මයි මං ගමන් කරන්න, වෙන කිසි දෙයක් ගන්නෙ නෑ ඔළුවට. මම මොටෝ සයිකලේ යනකොට ස්වාමීනි මම මොටෝ සයිකලේ යනවා කියන සිහියෙන් විතරයි යන්නේ කියලා. ඉතින් මං එතුමට කිව්වා, මහත්තයා ඔය මොටෝ සයිකලේ යනවායි කියන සිහියත් අතහැරලා පොඩ්ඩක් දවසක් ගිහිල්ලා බලන්නකෝ. එයාට වෙන සීයා මොකුත්ම නැහැ. මම එයාට කියනවා ඉවලෙම හැබැයි බැලුවා එයා. මොකද කරේ? ඒ ඉවලෙම බැලුවා මේ මොහොතේ ඉන්න සීයාත්, එහෙම නැත්තම් මොටෝසයිකලේ යන සීයාත් අතහැරලා බැලුවා. මොකද්ද කියන්නේ? ඔබත් බලන්න. මේ මොහොතේ තියෙන සීයාත් අතහැරලා බලන්න. හරි සනීපයිනේ. වෙනද මං හරි පවත්වන සිහියක් තිබුණේ. හරි ආයාසයකින් තමයි මං ඒක පවත්වගත්තේ. පුදුමාකාර මහන්සියක් වුණා. දැන් මං මොටෝ සයිකලේ යන සිහියත් අතෑරියා. දැන් හරි ෂෝක්නේ. මං අනිත් සිහියවල් ගන්නෙත් නෑ. මොටෝ සයිකලේ යන සිහියත් දැම්මට නෑ. ඒත් ලස්සනට මොටෝ සයිකලේ පාරේ යනවා. ඒ කියන්නේ හැම දෙයකින්ම නිදහස් කරගෙන තිබුණා. එයාට තිබුණේ එකකයි ඔහු එල්ලීලා හිටියේ. මොකද්ද? මේ සති සම්පජඤ්ඤය කියලා එයා පුරුදු කරන යන එන ඉරියව්ව පිළිබඳව සිහිය පවත්තන්න. මුකුත්ම විශේෂ ධර්මයක් ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න බැරි කෙනෙක් මුලින් එහෙම කරන එකත් එක අතකින් හොඳයි. මොකද එතකොට එයා අර සියලු අරමුණු වලින් නිදහස් වෙන්න දන්නේ නැති වුණත් එක අරමුණකට එන්න පුරුදු වෙනවා. ඊළඟට තියෙන එයා අපිට මුදවන්න තියෙන එක අරමුණයි. එයා අනිත් ඔක්කොගෙම හිත මුදවලා අරගෙන ඇවිල්ලා එක අරමුණක හිටියා. ඒ අරමුණෙන් නිදහස් කෙරෙව්වා. ඊට පස්සේ පහු කාලෙකත් මට හම්බුණා මහපාරදී. මහපාරදී බිම මේ වැටිලා දන ගහලා වැඳලා කිව්වා ඔබ වහන්සේ දාර මට කිව් එකෙන් මං අදත් පුදුම සැනසෙල්ලෙන් ඉන්නේ. ඉවලෙම මිනිස්සු වෙනස් වුණා. දැන් සිහිය නැතුව පාරේ යන්නේ. හැබැයි මොටෝ සයිකලේ හරියට ඉරේ කලර් ලයිට් එක යනවා. හප්ප ගන්නෑ. හන්දලෙම සිහිය නැතුව පාරේ යනවා. ඉතින් ඒක කියන්නේ මේ සිහිය අවශ්‍ය නැහැ කියන්නේ. මොනතර ලස්සන දහවන්ද ඔබත් පුරුදු වෙන්නේ. මොකද සිහිය නැතුව පාර යන්න. සිහිය නැතුව පාර යන්න. රාලා මෙහෙම ඇහුවොත් අවසිහියෙන්ද යන්නේ? ඔව් රාලා මම අවසිහියෙන් යන්නේ. සිහියන්නේ මම සිහිය පාවිච්චි කරන්නේ. රාලානි පොඩ්ඩක් අවසිහියෙන් ඔය වැඩේ කරලා බලන්න කොච්චර සනීපද කියලා. අර අපි ගොඩක් වෙලාවට ඒක අර ලෝක විවාහරයට අරගෙන තියෙන්නේ මේ අර සිහිය වැඩි වෙලා. ඒ කියන්නේ එක එක දේවල් ලොරුවේ ගොඩාක් පිරුණාට පස්සේ කලබලේ වැඩි වුණාම අපි කියනවා ඒක අවසිහිය කියලා. මේ අවසිහිය කියලා කියන්නේ වෙන එකක්. මෙතන සිහියක් කිසිම එකක් නැති එක. අතන සිහියවල් ගොඩක පැටලීම. මෙතන කිසිම සිහියක් ග්‍රහණය කරන්නේ. එහෙමනම් සිහියක් කියලා කියන්නේ යම තමන්ව බැඳලා තියෙන යම් කිසි සංඥාවක්. නිදහසක් නෑ ඊළඟට. හැමෝම එහෙමයි. මා මේ වගේ කෙනෙක් වෙමි. මා කිසිවෙක් නොවෙමි. කියා කිසිවෙක් පතන්නෙත් නෑ කියන්නෙත් නැහැලු. හැම විටම කිසිවෙක් නොවෙන්න. මේ බාහිරෙන් නෙමෙයි, අධ්‍යාත්මිකව. බාහිරෙන් ඔබ කිසිවෙක් වෙන්න ඕන, නැත්නම් රැකියාවෙ නිලයේ උසුලවන්න බෑනේ. බාහිරෙන් කිසිවෙක් වෙන්න සමාජානුරූපීව. දැන් මමත් එහෙමයි. මේ පිටින් මම කිසිවෙක් වෙමි බාහිරෙන්. අධ්‍යාත්මිකව කිසිවෙක් නොවෙමි. ඇයි? වඩාත් සපදායි, වඩාත් සපයි. වඩාත් සපයි. වලාකුලකට නෑනේ නැගෙනහිරක්, බස්නාහිරක්, උතුරක් දකුණක් නෑනේ. ගහගෙන යන ඕන පැත්තක්, ඕන දිහාවක් එයාට සපයි. අපිට නේ තියෙන්නේ ඉහළ තියෙනවා, පහළ තියෙනවා. දියුණු වෙච්ච, පෝසත් වෙච්ච රටක් තියෙනවද ලෝකෙ කොහෙවත්? කොහෙවත් නැහැ. මේ දුප්පත් මිනිස්සු කියන රටේ ඉන්න පිටාවට වඩා මිනිස්සු පුදුමාකාර කාර්ය බහුලත්වයක් සහ පහසුකම් වලින් අඩු තත්ත්වයක් ඒ දිනු කියන රටක මේ විවෘත වීදුරු විවෘත කරගෙන මේ ස්වභාව ධර්මයේ හුලං ගහන්න ලබන්න බෑ. ඇතුළෙම තියෙන වාතය ටික කරකවකව සීතල කර කර කාමරේට වෙලා ඉන්නේ. එකයි වෙන්නේ. එතන ලෝකික දියුණුවක් නෙමෙයි මේ සිද්ධ වෙන්නේ. දියුණුව වෙන්න පුළුවන් අධ්‍යාත්මිකවයි. දියුණුව වෙන්න පුළුවන් අධ්‍යාත්මිකවයි. ඒ අධ්‍යාත්මික දියුණුවත් එක්ක ලෝකයේ දියුණුව වෙනවා නම් තමයි දියුණුව කියලා සලකන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ කිසි දෙයක් දියුණුවක් නෙමෙයි. මිනිසයි දියුණු වෙන්න ඕන. දැන් ලෝකෙ දියුණු වෙන්නේ මොනවද? වාහන දියුණු වෙනවා, කම්පියුටර් දියුණු වෙනවා, පාරවල් දියුණු වෙනවා, ගොඩනැගිලි තට්ටු 100 ගණන් උසට දියුණු වෙනවා. මිනිසා පිරිහෙනවා. එසේ නොවේ මිනිසා දියුණු විය යුතුයි. එහෙනම් අපි ගොඩනැගිලි ඉදි කරන්න ඕනේ මිනිසා හදන, මනස හදන දියුණු කරගන්න පිරිසක්. ඔය ඇත්තොත් එහෙමයි. ඒක වටිනවා පින්නතුනේ තට්ටු 100 ගානක ගොඩනැගිල්ලකට වැඩිය වටිනවා. ඒක වටිනවා. ඔබට යාළුවෝ, මිත්‍රයෝ, ස්වාමියා, භාර්යාව පිහිට නොවන තැනකදී ධර්මයේ ඔබට පිහිට වෙයි. ස්වාමියාටවත් සමීප වෙන්න බැරි තැනදී සසරදී ඔබට ඔබේ දියුණු වෙන මනස ඇති කරගන්න ධර්මය ඔබට පිහිට වේ. ඒ නිසා తాවකාලික අය අතහැරලා දාන්න, මනසින් සදාතනික ධර්මය පදිංචි කරගන්න. දැන් ඔබට ධර්මය කියලා දැනෙන්නේ කුමක්ද කියලා හොඳින් ඔය විදියටම ඉඳලා බලන්න. වෙනස් කරන්න එපා. ඔය යන විදියටම යන්න දෙන්න. ඔබ මුකුත් කරන්න එපා. ඔබේ මනස දැන් හැඩ ගැහිලා ඇතිනේ යම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ගුණයකින්. ඔය විදියටම මනසට යන්න දෙන්න. සෑම මොහොතකම සංඥාවල් නිරෝධ කරගෙන කටයුතු කරන්න ඕන. දැන් ඔක මුල්ම කාලේ මට ස්වාමීන් වහන්සේ නමක් කියලා දුන්න මේ හැම සිතුවිල්ලක්ම පහළ වෙනකොට අනිත්‍යයි කියලා හිතන්න කිව්වා. නමුත් මම ඉතින් හැම සිතුවිල්ලක්ම පහළ වෙනකොට අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතනවා. හැබැයි මම අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. සිතුවිල්ල කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියෙත් නෑ. අන්න ඒ නිසා ඔබ ගන්න යම් යම් භාවනා පිළිබඳව තීන්දුව තීරණ ගන්නකොට පරිස්සමෙන් ගන්න. පුරුදු වෙන්න ඕන. නැත්තං ඒක නොදන්නා වූ භාෂාවක වචනයක් පරිහරණය කිරීමක් වගේ දෙයක් එතන සිද්ධ වෙනවා. ඔයාටත් දන්නේ අනිත්‍යය කියන්නේ මොකක්ද කියලා. ඔයාට දන්නෙත් නෑ අනිත්‍යය කියන්නේ මොකක්ද කියලා. ලංකාවේ බෞද්ධයෝ අනිත්‍යය කියලා කියන්නේ තවත් හදාගත්ත නිත්‍යයකට. බෞද්ධයන්ට තවත් නිගමනයක් තමයි, තවත් දෘෂ්ටියක් තමයි අනිත්‍යය කියලා කියන්නේ. සියලුම ස්වාමීන් වහන්සේලා අනිත්‍ය දෘෂ්ටියක් හැටියට හඳුන්වලා දෙන්නේ. අනිත්‍ය සංකල්පයක්, අනිත්‍ය පදනමක් හැටියටයි පැහැදිලි කරලා දෙන්නේ. නමුත් බුදුහාමුදුරුවන්ගේ අනිත්‍ය විග්‍රහය ඒක නෙමෙයි. ඒ නිසා තමයි අර අපි කියන්නේ අනිත්‍ය නිට්ඨ කරගන්න එපා. අනිත්‍ය නිට්ඨ කරගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒ ජීවිතේ ඍණාත්මක වෙනවා. කොටින්ම කියනවා නම් නිර්වචනය පවා වැරදි. කැඩෙනවයි බිඳෙනවයි කියලා නිර්වචනයක් තමයි දීලා තියෙන්නේ. අඳුම තරමේ පාලි ශබ්දකෝෂය පෙරලලා පොඩ්ඩක් අරගෙන යන්න, කඩේ තියෙන පාලි ශබ්දකෝෂය අරගෙන පෙරලලා බලන්න. අනිත්‍ය යනට නිර්වචනය කුමක්ද? නොඇලීම, නියම කර නොගැනීම කියලා අගේට තියෙනවා. පාලි ශබ්දකෝෂය තියෙනවා. එහෙමදීදී අපේ සංකල්පෙ මොකද්ද? මේවා කැඩෙනවා විඳිනවා වෙනස් වෙනවා කියලා. ඒවට කියන්නේ කැඩෙනවා විඳිනවා වෙනස් වේවට කියන්නේ වය ධම්මා සංඛාරා. සංස්කාරක ධර්මයෝ ෂය විවි යනවා. විනි විනි මෙරි මෙරි වයසට යන නැති වෙනවා. අනිත්‍යයි කියන්නේ ඒක නෙමෙයි. අනිත්‍ය කියන්නේ දෘෂ්ටියක් නෙමෙයි, අනිත්‍ය කියන්නේ පදනමක් නෙමෙයි. අනිත්‍යයි කියලා දෙයක් නැහැ. එතකොට බුද්ධාගමේ තියෙන්නේ අනිත්‍යයි කියලා දෙයක් තියෙනවා නම් ඒ තාක්කල් ඔහු ඇය අනිත්‍යයට පැමිණියේ නැහැ. අනිත්‍යයට පැමිණි පසු අනිත්‍යයි කියආද දෙයක් නැහැ. ඒක නේද අනිත්‍ය වෙන්න ඕන. ඒක තමයි ලෝකේ තියෙන ලස්සනම සොඳුරම මනස්කාන්තම දේ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. ගැඹුරු නුවණින් සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කියලා දැක්ක කෙනාට අනිත්‍යක් නැහැ. අනිත්‍යක් කියලා එකක් සංස්කරණය කළොත් තමයි තියෙන්නේ. අපගේ අනිත්‍ය, බොහෝ බෞද්ධයන්ගේ අනිත්‍ය සංස්කරණය කරන ලද අනිත්‍යයි. නමුත් බුදුහාමුදුරුව දකින්න කිව්වේ සංස්කාරක අනිත්‍යයි කියලා දකින්න කිව්වේ. අපි අනිත්‍යයත් සංස්කරණය කරලා ඒකත් සංකාරයක් කරගන්න කොහොමද වෙන්නේ? අතහරින්න දීපු දේ අල්ලගත්තා. ඒක හරියට අර ගාන්න දීපු දලා බිව්වා වගේ වැඩ. සංස්කරණයක් බෞද්ධ ළඟ තියෙන්නේ, මේ බෞද්ධ පොතපතේ දැන හඳුනගෙන තියෙන්නේ අනිත්‍ය සංස්කරණය කරන ලද අනිත්‍යයක්, සකසන ලද අනිත්‍යයක්. අනිත්‍ය වූ පදනමක්, අනිත්‍ය වූ දර්ශනයක් තියෙනවා. බුදුහාමුදුරුව මේ සැකසීම, මේ පදනම් අනිත්‍ය කරගන්න කියන කාරණේ කියනවා මිසක් මේ අනිත්‍ය පදනමක් හැටියට ගන්න, ඒක සංස්කාරයක් හැටියට ගන්න කිව්වේ නැහැ. සියලු සංස්කාරක අනිත්‍ය කරා, සියලු සංස්කාරක ග්‍රහණය කිරීමෙන් වළකීම, සියලු දේ අතහරින්. ඒ නිසා තමයි අනිත්‍යක් කියලා දෙයක් නැහැ. කාටද නැත්තේ? අනිත්‍යයට පිවිසි කෙනාට. ඊළඟටයි අනිත්‍ය වඩන්නේ. අපේ අය අනිත්‍ය වඩනවා කියලා මොකද කියන්නේ? ඇට තියෙනවා, මස් තියෙනවා. ඇට කියන්නේ නිත්‍යක්. නහර කියන්නේ නිත්‍යක්. ලේ කියන්නේ, මස් කියන්නේ නිත්‍යක්. මේවා පිළිකුල් කියන්නේ නිත්‍යක්, නිගමනයක්. මේවා ලස්සනයි කියන්නේ නිගමනයක්. ඒක එයාගේ නිගමනය. මේ කවලස්සනයි කියන්නේ ඒක එයාගේ නිගමනය. දැන් එක මලක් එක්කෙනෙකුට ලස්සන නැහැ, තව එක්කෙනෙකුට ලස්සනයි. නේද? එනිසා එවැනි නිත්‍යයන් වලට මොනම ආකාරයකවත් වැටෙන්නේ නැතුව, සම්බන්ධ වෙන්නේ නැතුව අනිච්චානුපස්සී විහෙරතේ අනිත්‍යතාවයේ විහරණේ සිටින්න. ඒත් අනිත්‍යතාවයට දෙන නිවර නිර්වචනය වරද්දලා දුන්නොත් එහෙම අනිත්‍යතාවයේ ඉන්නේ කියලා කොහොමද වැඩි? ඊට පස්සේ අනිත්‍යතාවය කියලා එයා වඩන්නේ වෙන මොකද්දෝ සංඥා ගොඩක්. වෙන මොකද්දෝ නිත්‍යයන් ගොඩක්. ඍණාත්මක දර්ශනයක්. ඉතින් ඒ නිසා බුදු දහමේ බුද්ධ වචනය තුල හරියට එන වචනය අවබෝධයෙන් පැහැදිලි කරන කෙනෙක්ගෙන එක තේරුම් ගත්තට පස්සේ ඒ අනිත්‍යතාවයේ වැඩිම නම් මොනතරම් සොඳුරුද? මොනතරම් ලස්සනද? ඈ ඈ සබ්බේ සංකාරයේසු අනිච්ච සංඥා නිතරම සියලු සංස්කාරක අනිත්‍යය කියලා දකිනවා. හැබැයි අනිත්‍යයේ නිර්වචනය වැරදි කරලා දීපු ගමන් සම්පූර්ණ ඉවරයි. ඒ භාෂාවක්නේ. නිර්වචනයක් තියෙන්නේ. හෙට ඉංග්‍රීසි භාෂාවේ එක පාට කියනවාද සිට ආමන්ත්‍රණය කරන්නේ ගෝ කියන්නේ පැමිණීම සඳහා එන්න කියලා ආමන්ත්‍රණය කිරීමට ගෝ යනුවෙන් ආමන්ත්‍රණය කරනවා. කම් කියා ආමන්ත්‍රණය කරන්නේ යන්න කියලා කියයිම සඳහා ඉවත්ව යන්න කියලා කියීම සඳහා කම් යන වචනේ අපි භාවිතා කරනවා කියලා එංගලන්ත මහරජින නියෝගයක් දෙනවා. මොකද වෙන්නේ? go go go කියලා නැග ගන්නවා. කම් කම් කම් කම් කම් කියලා එළවනවා. ඒකේ භාෂාවක තියෙන දුර්වලකම. දැන් අපිට ෆ අකුර එෆ් අකුර හදාගන්න අමාරු වුණා මේ පයන්නේ. අපි පයන්න මැදට එෆ් අකුර දැම්මා. දානම් ෆ හැදුවා. ඒක අපේ ළඟ තියාදු නිගමනයක් ඒක. පසු ගාලිනවා. සිංහල ඉංග්‍රීසි වචනයක් ලියද්දි අභාසු වෙනකොට අපි අර ෆ අකුර හදන්නේ එහෙමයි. එෆ් අකුර දානු පයන්න මැදට. මේ හැම දැනගැනීමක් තුලින්ම අධ්‍යාත්මික සිත අනුගත කරගන්න. ධර්මයට අනුගත. ඒකට කියන්නේ ධම්මානුපස්සන. ධර්මය එලා අනුගත කරනවා. ස්පර්ශ කරගන්නවා. ඒ ජීර්ණේ වෙනවා. ඒ අනුව මනස හැඩගැහෙනවා. දර්ශනය හැඩගැහෙනවා. නුවණ හැඩගැහෙනවා. උදක ප්‍රසාද මාණික්ක වගේ කියනවනේ ධර්මයන්. මණිකක් තියනවලු මඩ දියට දැම්මහම ඉක්මනින්ම මඩ දිය ටික දුර වෙලා ගිහිල්ලා පැහැපත් වෙනවා. ඒකට කියන්නේ උදක ප්‍රසාද මාණික්ක. මේ ධර්මයත් එහෙමයි. සද්ධර්මයේ කියන එක වැටෙනකොට මොකද වෙන්නේ? අර මඩේ හිතේ තිබුණු බොරගති නැතුව යනවා. නැතුව ගිහිල්ලා හිත ප්‍රසාදයටපත් වෙනවා. ඒසත් මහණෙනි ධර්මයන් හරියට උදක ප්‍රසාද මාණික්කයක් වගේ. ඕගොල්ලෝ පුදුම වාග්යවන්තයි. ඒකට හේතුව ඔබ නිවන ප්‍රාර්ථනා කරන්නා වූ කෙනෙක් නොවේ. ඈ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මහන්සි වෙන කෙනෙක්. මේ ගෞතම බුද්ධ ශාසනයවත් නෙවෙයි. අපි මේ අද මේක දකින්න පුළුවන් කියන මානසිකත්වයේ ඉන්න පුළුවන් පිරිසක්. ඒ නිසා මේ සමාජයේ තියෙන ඉහළින්ම තියෙන දේශනාව බවට පත් වෙනවා. සමහර අය මෛත්‍රී බුදුන්ගේ කාලේ සමහර අය මේ ගෞතම බුද්ධ ශාසනය මේ කියන්නේ අද නේ ලබනාත්මෙත් එක්ක එහෙම ගිහිල්ලා ගිහිල්ලා එਵੇਂ සැරේ දකින්න. ඒ නිකන් අර කයිවාරෝට හදාගත්ත වචන. තියෙන්න පැ අමුතු මොඩල් එකක වචනයක් ඉතින් ඇදිලා යන්න. ඒ කරන්නේත් අර පරණ ටිකම තමයි, කවි ටිකම තමයි ඉතින්. හොඳයි ඉතින් මොකක්වත්ම නැතුවට එහෙම දෙයක් කරන එක ගැන ඉතාම සන්තෝෂ වෙනවා. හැබැයි ඒ අය පවා සැබවින්ම ධර්මයේ සෙවීමට වෙරදරිය යුතුමයි. සත්‍ය ගවේෂය කර යුතුමයි. දැන් කොච්චර විරෝධතා වචන ප්‍රකාශ කළත් මේ සම්මත මේ ගැළපෙන්නේ නැති වචනනේ. කවුරුද ඉදිරිපත් වෙලා එක පාට සමස්තය විවේචනය කිරීම කරුණු දක්වා විවේචනය කිරීමට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇයි බැරි? බර වැඩි මේක. එයාලට උස්සන්න බෑ. ඈ මේ වචනත් එක්ක තමන්ගේ විඥානය ගස්ටන්න බෑ. ගස්ටන්න આવොත් දාඩිය හැමදැනීම දාන්න පටන් ගන්නවා. බෙල්ලේ ඉඳලා කේලේ ඉඳලා හැමදැනම දාඩිය දාන්න පටන් ගන්නවා. ගොත ගැහෙන්න පටන් ගන්නවා. එහෙම ආපු ගැට්ටේ ඉන්නවා. බබ් බබ් බබ් ගන්නවා ටික වෙලා ගියාම කතා කරගන්න බෑ. ඇයි ඒ? ඒක දරා ගන්න පුළුවන් කෙනෙක් ලෝකේ නෑ. සියලු තර්ක සංසිඳවන සුළු යතක්කාවචරයි ධර්මය. ඔබ ළඟත් තියෙන යම්කිසි තර්කයක් සංසිඳවන්න ඔබ මේ ධර්මය විශ්වාස කරා නම් මේ ධර්මයට කරන ලොකුම අපහාසයක ඔබ මේ ධර්මයේ ගවේෂණය කරනවා නම් ඔබ මේ ධර්මයට කරන ලොකුම ගෞරවය ඒක. එහෙස මතක තියාගන්න ඔබ මේ ධර්මයේ විශ්වාස කරන කෙනෙක් නම් ඔබ විතර අපහාස කරන කෙනෙක් වෙන කිසිවෙක් නැහැ. බල ලෝක වෙනස්ම වචනයක්නේ. ලෝකෙ හැමෝම කියන්නේ මේ ධර්මයේ විශ්වාස කරන්න කියලා. ඒකයි සද්ධර්මයේ තියෙන විශේෂත්වය. අපි කියනවා ඔබ විශ්වාස කරන්න එපා. වෙනස් වූ ධහමක් කියන්නේ ඒකයි. ඔබ කරන ලොකුම අපහාසයයි කියලා. ඒ නිසා තමයි මේ ධර්ම විද්‍යාඥයන්ගේ, පඬිවරුන්ගේ, නැනවතුන්ගේ ශ්‍රේෂ්ඨයන්ගේ ධහම බවට පත්වන්නේ. අනාගත ලෝකයේ සියලුම බුද්ධිමතුන්ගේ ධර්මයේ බවට පත්වන්නේ සත්‍ය. ඒක ආගමක් නෙමෙයි. මොනම ලේබලයක්වත් මොනම ලාංඡනයක්වත් මේකට මොනම પરම්පරාවක්වත් නැහැ. මේ ධහම ඉන්දියාවේ ධහමක්වත් ලංකාවේ ධහමක්වත් බෞද්ධ ධහමක්වත් Hindu ධහමක්වත් කතෝලික ධහමක්වත් මුස්ලිම් ධහමක්වත් නෙමෙයි මේකේ තියෙන්නේ. සම්‍යක් දර්ශනය, සම්‍යක් ධර්මය. සම්‍යක් ධර්මය කියලා කියන්නේ සියලුම ධර්මතාවලින් වෙන් වූ එකක්. සම්‍යක් දර්ශනය කියන්නේ සියලුම දර්ශනවලින් ඉවත් වූ එකක්. කිසිම දර්ශනයක් නැහැ. කිසිම ධහමක් නැහැ. ඔහේ ඉන්නව නෙමෙයි. තමල්ලක තියෙනවා. දැන් අපි හිතමු ඔක්කොම ආගම් පිළිගන්නේ නැති කෙනෙක් වෙනවා. ඒ උනාට තමන්ට ආගමක් තියෙනවනේ. මොකද්ද? ඒ තමන් හදාගන්න පෞද්ගලික මතවාදය. ඒක තමයි තමන්ගේ ආගම. අත්වාදය. පරවාදයේ පමණක් නෙමෙයි අත්වාදයේ දීවතලන්න. අත්වාදයයි පරවාදයයි දෙකම ඉවතලන්න. ඊට පස්සේ අන්න ඊට පස්සේ තියෙන ස්වභාවයට ඔබ පැමිණෙන්න. පැමිණ බලන්න. නුවණින් පැමිණ බලන්න. මොකද්ද தত্ত্বය කියලා. ඒ මඟ දියුණු කරගන්න. චේතෝ විමුක්තික ගුණයනේ, චේතනා කර්මයකට නොපිවිසෙන ගුණය. අපි මේ එක කරුණක් අල්ලගත්තොත් ඒ කරුණ තුරට ගියාම ඒ කරුණ තුල යංගිසි විග්‍රහයක් ඇති වෙනවා. හැබැයි අපි කිසිදු දෙයකට සංඥාවකට නොපෙමිනෙන අවස්ථාව විග්‍රහාත්මක භාවයෙන් තර්කයෙන් නිදහස් වෙනවා. ඒ තර්කයෙන් නිදහස් වීම නිසා මනස තුල ඇති වෙනවා හාත්පස නිවීමක්. ඒ නිසා අපි නිතරම පතන්න ඕන සංඥාවක් නෙමේ සංඥා නිරෝධයක් පතන්න. විඥානයක් නෙමේ විඥාන නිරෝධයක් පතන්න. නාම රූපයක් නෙමේ නාම රූප නිරෝධයක් පතන්න. වේදනාවක් නෙමේ වේදනා නිරෝධයක් පතන්න. ඒකයි ඉහළ දර්ශනය කියලා කියන්නේ ඒකට. සංඥාවෙන් ග්‍රහණය කරන්න පුළුවන් කම නැහැ. සංඥාවෙන් අඳුන ගන්න, විඳ ගන්න, දරා ගන්න පුළුවන් කම නැහැ. කොයි විදියටද ඉන්න ඕන? සියලු විදි ආකාර බැහැර කරන්න. එතකොට මනස සංසුන් කරන්නේ මේ කරන්නේ ඉන්න කම අසංසුන් වේවි. කරන්නේ නැති තැන සංසුන් වේවි. එතකොට මට කරන්න තියෙන්නේ මොකන්ද? මට කරන්න මොකවත්ම නැහැ. ඔබ උතනින් ඉවත් වෙන්න. මේ වෙලේ මට මොකද්ද කරන්න තියෙන්නේ? ඔබ තමයි මෙතන ඉන්න ප්‍රශ්නේ. එතකොට මනසට කියන්න. මම මේ ඔයාලට කිව්ව නෙමෙයි හොඳේ. ඔබේ මනසට කියන්න, ඔබ තමයි මෙතන ඉන්න ප්‍රශ්නේ. ඔබ පොඩ්ඩක් ඉවත් වෙන්න. හා හා එන මං ඔන්න යනවා ඈ කියලා ගියා. ඊට පස්සේ එහෙනම් බලහරි ෂෝක්නේ. චින්තනේ ඉවත් වුණා. ඉවත් වුණාට පස්සේ නෑ නෑ දැන් ඉතින් ආයෙ ටික වෙලාවක් ඉඳලා එයා ආයෙ ඇවිල්ලා හයි කොහොමද මං ගියා පාළුවක් දැනුණාද? ඔව් පාළුවක් නම් දැනුණා. ඒ වුණාට හරි ෂෝක්. ඈ පාළුවක් නම් දැනුණා හරි ෂෝක් මං නිවිහැරෙන්න හිටියා. ඇයිද අර කචකච ගානගෙන නෑනේ? හරියට සමහර මහත්තුරුන්ට ගෙදරින් වෙන් වෙලා ඉන්නවා වගේ සැපයක් තියෙනවා. ඈ නෑක මේ නොර්මහන්ත එක්ක අනේ හැමදෙන්නේ මෙයා රස්සාවට ගිහින් ඉන්න බොහොම කාලෙකට පස්සේ ආවත් එක විනාඩි පහක් ගෙදරින් නෑ ඒක දුනෝ ගොඩට ළඟටම. මං හිතා ඉතින් නෝනගේ කටේ හැටියට හරි මිනිස්සුගේ අනුගමනය කරන ක්‍රමවේදය හරි කියලා. ඒ වගේම තමයි මනස. යා හිතන්නේ මට නිවන් දකින්න, මම සංසුන් කරන්න, මම මෙහෙවන්න ඕන කියලා. ඒ නිසා ඒ ලබා ගන්නා වූ සම්‍යක් දර්ශනය ලබාගත් කෙනෙක් ඒක වඩා තව දීප්තිමත් කරගන්න, පැහැදිලි කරගන්න. දැන් මණිකක් ගත්තාම කිසිම පාඩක් නැති නිකම් බොර මණිකක් පළදු එහෙමෙත් තියදී මණිකක් ගන්න. නමුත් ඒකේ ලස්සන හැඩ කපලා ඒකට ෂයින් කරන්න ඕන. ඒක කරාම තමයි තේනේසා නිවන් ධර්මයත් එහෙමයි. ෂේම භූමියට පැමිණෙන්න ඕන. පැමිණිලා ඒ තුල ස්ථාපිත වෙන්න ඕන. මූලික අවස්ථාව අපි ඒ තුල ගෙවල් හදලා දීමට උත්සාහ නොකලත් අර සංසාර සාගරයේ ගිලින එකෙන් වළක්වලා යම්කිසි ඒ ෂේම භූමියකට ජීවත් වෙන්න පුළුවන් ලස්සන මේ ගිලිලා මැරෙන්නේ නැති ස්වභාවයක අතරමං නොවි ඉන්න ස්වභාවයකට අපි වැයත්තන්ගේ මනස ගෙන යන්න, දෙහත් කරන්න, පදවන්න අපි මඟ පෙන්වනවා. මොනවද අපි පෙන්නවා? යන්න එපා සංඥාව පස්සේ, විඥාන පස්සේ යන්න එපා, දෘෂ්ටි පස්සේ යන්න එපා, සංකල්ප පස්සේ යන්න එපා, අත්තවාදයන් කර තියාගෙන ඉන්න එපා, තමන්ගේ දෘෂ්ටි අතහැරලා දාන්න, පරවාදයන් ආගමික සංකල්ප චින්තන සංකල්ප හාමුදුරුවන්ගේ දේවල් ඕවා කරේ තියාගන්න එපා, මිනිස්සුන්ගේ හොඳත් එපා නරකත් එපා, මේක දෘෂ්ටි කරගන්න එපා, මේක විශ්වාසයක් කරන්න එපා, එතකොට මේක අපහසයක්, මේක විමසන්න තේරුම් ගන්න, තමන්ට දැනෙන පරිදි ප්‍රත්‍යක්ෂ වෙන පරිදි මේවා වටහා ගන්න, කටයුතු කරන්න. කියා අනුශාසනය ඔබට දීලා තියෙන්නේ. දැන් ඔබ මේව බුද්ධිමය වශයෙන් මෙහෙවනවද? ඒ මෙහෙවීම සඳහා උනන්දුව, කැපවීම, උත්සාහය ඇති කරන්න. දෙවියන් සයින්හන්සේ කියුවනේ උත්සාහය ඕනේ නැහැ කියලා. ඔව් එතෙන්ට පැමිණෙන්න උත්සාහ කරන්න. එතකොට සිහිය ඕනේ නැහැ කිව්වනේ. ඔව් ඒ தත්ත්වය උදා කරගන්න ඔබ සිහිය පාවිච්චි කරන්න. ජලයෙන් එගොඩ වෙන්නට ජලයට තෙරපන මිනිස්සේ ජලය පරිහරණය කරනවයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපිට කියන්නේ ඔහු එගොඩ වෙන්නට උත්සාහ කරනවයි කියලා. තේරුණානේ? ඒ වගේ මේ සිතේ තියෙන ස්වභාවයන් ඉක්මවා ලීම සඳහා සිත මෙහෙවන කෙනෙකුට අපි කියන්නේ සිතට ඇලෙන කෙනෙක් කියලා නෙමෙයි. සිතේ නික්මීම සඳහා මනසිකාරේ යෙදෙනවා, පරිශනය කරන නිගමනයකට පාත්‍ර කරනවා නෙමෙයි ඔබ. මොනම හරි ආකාරයකට පදනමකට පාත්‍ර වෙන්න එපා. නිගමනවලට පාත්‍ර වෙන්න එපා. මේක ලංකාවේ ඇයිට නිතරම මතක් කරන්න ඕන දෙයක්. මොකද මිහිඳු මහතාතන් වහන්සේ පය ගහලා පළමුවෙන්ම දේශනා කරපු දේශනේ තමයි මේ හස්තිපදෝපම සූත්‍රය. ඒකට හේතුව ලංකාවේ මිනිස්සු හරි ඉක්මනට මේ විශ්වාස කරනවා. නිකුත් දේවල් විශ්වාස කරනවා. අරගත්තේ එහෙමයි. හොඳත් එහෙමයි. ඈ අර හාමුදුරුවන්ට ගෑල්ලා මේක ඉන්නව හරි සෞත්තිකෝ තිවරට පිළිවෙලයි. අම්මතනම ගැලපැත්තට ගාලා සෞත්තු කරනවා. හොඳයි කිව්වොත් අනේ හාමුදුරුවෝ හත් වෙලා වගේ කිව්වොත් එමෙ යනවා කියන්නේ පස්සෙන් ඔක්කොම එනවා. ආයි ටික දවසක් ගිහලා අනේ වැඩන්නේ හාමුදුරුන්නේ අර කේමයි කිව්වොත් ආයියන්නේ. ඒ හරි හරි බෝඩ හරි ඉක්මනින් කම්පණයටපත් වෙනවා. ඉක්මනින් පහදෙනවා, ඉක්මනින් අපහදෙනවා. එහෙම වෙන්නේපා. ලංකාවේ බුදුහාමුදුරේ බුදුරයන් කියපු ගම මෙන්න යනවා හැම තැනම යන වක්කඩ පෙන්නල කිව්වා මේ නේරංජනා ගඟේ කියලා සාදු සාදු කියලා වක්කඩට වැඳිනවා මෙහෙම බුදුව මිනිස්සු ඉන්නේ නේරංජනා ගඟ දැක්කද කියලා ඔව් වක්කඩක් මෙහෙම පෙන්නල කියන මේ තියෙන්නේ නේරංජනා ගඟ තාම තියෙන මේ රටේ තාම තියෙන ඒ ගඟ මේ තියෙන්නේ මේ සරස්වතී ගඟ කියලා මේ බුදු කතාවනේ ඒ බුද්ධ කාලේ දිවිචනක් තාම තියෙනවා ඉන්දියාවේ ඒකට. එකක් දෙයක් වෙනස් වෙලා තියෙනවා. අනිත් ඒවා එහෙම තියෙනවා. ඉතින් මොඩිය කොච්චර ඉන්නවද කියලා ගණනය කරන්න පුළුවන්. ඒ නිසා ආගනුත් ප්‍රචාරය කරන්න හරීම ලේසි රටක්. කියන්නේ මිත්‍යා දෘෂ්ටියකුත් නැහැ සම්මා දිට්ඨියකුත් නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටිය හරි තදින් එළඹ ගත්තා නම් අය ඒ රටේ වෙන ආගමක් දාන්න පුළුවන් කමක් නැහැ. දැන් කට්ටිය ඇවිල්ලා අහනවා මොකද්ද හාමුදුරන්ගේ නිකාය? මොන නිකායක් නැහැ. ඔබ වහන්සේ බුද්දිස්ද? නැහැ මම බුද්දිස් නෙමෙයි. මම බුද්දිස් මංක් නෙමෙයි. මම යුනිවර්සල් මංක් කියනද? ඒව කියන. ඒවද කියන්නේ විශ්වීය හාමුදුරු කෙනෙක් බවට පත් වෙනවා. සත්‍ය හැමෝගෙම, සත්‍ය හැමෝටම. සත්‍ය කියන්නේ පදනමක් නෙමෙයි. ඒක ආනන්ද හාමුදුරන්ගේ දේකුත් නෙමෙයි, බුදුහාමුදුරන්ගේ දේකුත් නෙමෙයි, කිසිම පුජ්‍යලයේගේ දෙයක් නෙමෙයි. පුජ්‍යලයේගේ දෙයක් නම් ඒක සත්‍ය නොවේ. බුද්ධ ධාම බුදුහාමුදුරන්ගේ නම් සත්‍ය නෙමෙයි. කේතු දහම ජේසුස් වහන්සේගේ නම් සත්‍ය නෙමෙයි. මුස්ලිම් දහම නබිතුමාගේ නම් දෙවියන්ගේ නම් ඒක සත්‍ය නෙමෙයි. සත්‍ය කියන්නේ සත්‍ය. දැන් ගඟක ජලය පහළට ගලාගෙන යනවයි කියන එකේ අයිතිය කාටද තියෙන්නේ? ඒක දහමක්නේ. ස්වභාවයක්. ඒක කාටද අයිතිය තියෙන්නේ? ඒකට දින විද්‍යාඥයෙක් දායි ජලය පහළට ගලනවා අය මුලින්ම සොයාගත්තේ ආ විද්‍යාඥයා කියලා. පොඩි පාසල් පොත්වල තියෙනවා මේ තෙල් ජලයට මිශ්‍ර නොවන බව මුලින්ම හඳුනාගත්ත විද්‍යාඥයා. දැන් බුදුහාමුදුරුව මේ උපමා දක්වලා තියෙනවා රහතුන්ගේ සිතත් මේ තෙල් ජලයට මිශ්‍ර නොවන්නා වාගේ කියලා උපමා දක්වලා තියෙනවා. මේ අපේ පාසල් පොතේ උගන්වනවා බොරු නිලකාස බොරු ගන්නවා මේ ආවල් විද්‍යාඥයා විසින් තෙල් ජලයට මිශ්‍ර නොවන බව සොයාගත්ත කියලා. මම හිතන්නේ හුස්ම ගන්නා බව හොයාගත්තපු අයත් ඇති මිනිස්යාට ජීවත් වීමට හුස්ම ගැනීම අත්‍යවශ්‍යයි කියලා. ඒ නිසා ධර්මයට අයිතිකාරයෙක් නැහැ. ධර්මය මගේ නෙමෙයි. මගේ වුණොත් ඒක ධර්මය නෙමෙයි. මම හැටියට ඉන්න තුරු ඔබ ධර්මය හඳුනගන්න එකක් නැහැ. ධර්මයට පිවිසෙන එකක් නැහැ. ඔබ ওই මම තුලම ඉඳි. ආ මම කියන කෙනාට මොනවද තියෙන්නේ? ආ වාහනයක් තියෙනවා, ගෙයක් තියෙනවා, නෝන කෙනෙක් ඉන්නවා, දරුවෝ 4-5 දෙනෙක් ඉන්නවා. මෙච්චර රස්සාවක් තියෙනවා, විස්රාම වැටුම් මෙච්චර තියෙනවා. ඔන්න මම කියන කෙනාට තියෙන දේවල් වල තරම. දැන් මම නොවුනහම ඒ කිසිවක් නැහැ, අර කියපු කිසිවක් නැහැ. හැබැයි අර ලනුවෙන් ලිහපු ගිරවෙක් වගේ ෂේම පියාඹල යන්න පුළුවන්. සකුණෝ විය පම්බජ්ජා. ඒ කියන්නේ කුරුල්ලෙක් වගේ විශ්වයම විවෘතයි. යනවනම් ඕන තරම් දුර යන්න පුළුවන්. ඒක පියාඩු බර විතරක් අරන් යනවා කියන කතාව මේ පස්සේ දැම්මේ. පියාඩු බර මොකක්වත් කතාවක් නෑ. එතන තියෙන්නේ නිදහස. නිදහස නිකන් පාත්‍රයේ දිවුරය අරන් යනවා කියන කතාව. ඒ බොරු ඒ නිකන් අපි මේ මේ මේ කවුරු ගන්නටද දාන්න හදලා. මොනවද මේ පාරවල් වල ඉන්න කට්ටිය අනේ ගන්න දාන්න හදලා තියෙන විනාශ වෙන විදියට නෙළුවේ ධර්මයේ ඒ ධර්මයේ පළඳ ගන්න කෙනා විනාශ වෙන විදියට ධර්මයේ හැදුවේ. දැන් මූලික අයිතිවාසිකමම උල්ලංඝනය කරන ඕනේ බුද්ධ ධර්ම මොකද්ද? ආහාර ගැනීමේ මූලික අයිතිය. ළියනේ කුසගින්නක් ඇති වුණාම කෙනෙකුට ආහාර ගැනීමේ අයිතිය බුදු කෙනෙක් වළක්වයිද? වළක්වන්නේ නැහැ. කවදාවත් ඒක ලෞතර බුදු කෙනෙක් කරන්නේ නැහැ. බුදුහාමුදුරු රැයට පින්නපාති වඩින්න පයි කිව්ව විතරයි. තියාගෙන වළඳන්න පුළුවන් චතුමදුර කියන්නේ ඉතින් හොඳම කිරිනේ. ඈ චතුමදුර කියන්නේ හොඳම කිරි, හොඳම පෝෂදායි. දැන් ඉන්දියාවේ අයට ඒක දැඩි අර මේ උෂ්ණයෙන් එහෙම පෙළෙන අයට මේ එළඟි තෙල් දීර්ඝායුෂ ලබන ලොකු ඖෂධයක්. ඒක ගන්න ඕන. හැබැයි වරදවා එංගලන්තෙ ඉඳන් ගන්න එපා. එංගලන්තෙදී ගන්න එපා. ගත්තොත් මොකද වෙන්නේ? කොලෙස්ටරෝල් හැදෙනවා. අර තෙල් ඔක්කොම මෙතන ඉන්දියාව උෂ්ණයි. උෂ්ණ නිසා ඇගේ තෙල් දිය වෙනවා. දිය වෙනකොට ගත්තට කමක් නැහැ. දැන් ඉන්දියන් ජාතිකයෝක හේටත් පදනම් කරගෙන හේ ගිහිල්ලා එළෙගි තෙල් ගන්නවා. ඔක්කොම මෙදෙන මෙදුනට පස්සේ කොලෙස්ටරෝල් හැදෙන බැරෙනවා. දැන් ව්‍යායාම කරන්න කියන්නේ ඒක ඇඟ රත් වෙන්න. එසේ එවැනි මේ වෘත වලින් සිල් කියලා ඉෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ මොනතරම් අන්ධහනු කරන වැඩද? උඩ බිම වාඩි වීමෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකට. මොනතරම් අන්ධහනු කරන තැන් වලටද තල්ලු කරලා තියෙන්නේ? සිල් ඇත්තෙම නැහැ, විනය තියෙන්නේ. විනය කියන එක ඒක රටින් රටට වෙනස් කරගෙන යන්න ඕන දෙයක්. දැන් මේ දවස්වල කැනඩාවේ, රුසියාවේ, එංගලන්තේ හිටියොත් මෙහෙම ඉන්න පුළුවන්ද? බෑ. මේ දවස්වල හිටිනා හාමුදුරුව කකුල් දෙකට සපත්තු දෙකක් දාලා, මේස් දෙකක් දාලා, ඔළුවත් වහගෙන කෝට් එකක් උඩින් ඇඳලා ඉන්න ඕන. බලගෙන යන්නත් එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒ ඒ ඒව වෙනස් වෙනවා. රටින් රටට වෙනස් කරන්න ඕන. පළාතෙන් පළාතට වෙනස් කරන්න ඕන. ඔබේ හිත නිදහස්ද කියලා බලන්න. ඒ නිදහසේ උපරිමයට ඔබ යා යුතුයි. උපරිමයට යන්න. දැන් මම මගේ ශක්තියෙන් ඔබ යම් ප්‍රමාණයකට ගේනවා. ඔබේ ශක්තියෙන් ඔබ දුරක් යනවද? මේ ධර්මයේ හරියට මේ ගෙන යන්න ඕන සමබරව. දේශකයාගේ උපදේශයත් ශ්‍රාවකයාගේ මිසි මෙහෙවීම ධම්මානු ධම්ම ප්‍රතිපත්ති භාවයත් ඇති වෙන්න ඕන. අධ්‍යාත්මික මේ පිටින් මේ ක්‍රියාත්මක කරන දේ යන්නේ මේ ප්‍රතිපත්ති කියන්නේ අධ්‍යාත්මික ප්‍රතිපත්තිය දර්ශනය. ප්‍රතිපත්තිය තියෙන අධ්‍යාත්මිකව දැන් දහමට අනුව හරියට ප්‍රතිපත්තිය පත් කරගත්තද? චිත්‍රයක් බලාගෙන චිත්‍රයක් අඳිනවා වගේ වැඩක්. මෙහෙන් ධර්මයේ දේශනා කරනකොට තමන්ගේ මනසෙත් ඒ දහමට අනුව ඒ හැටි ගොඩ නැගෙන්න ඕන. විශේෂ දහමක්. විශේෂ දහමක්. ඒ ගොඩ නගන්න. ඔබේ මනස ධර්මයට අනුව හැඩගස්සන. ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තියට හැඩගැස්වීමට පත් කරනවා කියලා කියන්නේ. බලන් ටික වෙලාවක් විනාඩි 5ක් හැඩගැස්වීම කරන්න. ධර්මයට අනුව හිත හැඩගස්වන්න. පුතජන සිතක් තමන්ගේ සංකල්පත් එක්ක තනි වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරනකොට තව තවත් විඥානගත වෙනවා. තව තවත් උපාදානගත වෙනවා. තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මුළුවන් තරම් සද්ධර්ම ශ්‍රවණය කරන්න කියන කාරණේ. ශ්‍රවණයත් එක්ක වේගෙන් ධර්ම මානසිකාරයක් යොදන්න. එම නිසා ධර්මයෙන් ඈත් වෙලා ඔබ මානසිකාරය කරන්න පටන් ගත්තාම අර ධර්මයේ ගුණය නෙමෙයි ඊළඟට වැටෙන්න පටන් ගන්නෙ ඔබේ ගුණය. සද්ධර්ම අවබෝධ වෙච්ච කෙනෙක් සද්ධර්මයේ ශ්‍රවණය කරන එකත් හොඳයි. ඒකයි වැදගත්කම තියෙන්නේ. දැන් අපි උනත් මෙතනින් එහාට ගියපු ගමන් ආයෙ ඈත්ොත් එක්ක එන්න යන්න කන්න බොන්න දාන වලඳන්න ඔය කියන කරුණුවලට සංඥා ටිකට පාත්‍ර වෙනවා. අපිටත් පුදුමාකාර සනීපයක් දැනෙන ධර්ම සාකච්ඡා කරනවා, ධර්ම දේශනා කරනකොට. ඇයි? අපි නිතරම අර පුතජන සංඥාත් එක්ක නෙමෙයි ඊළඟට ගන්න දෙනවා කරන්නේ ධර්මයත් එක්ක, සද්ධර්මයත් එක්ක. ඒක අහන කෙනාටත් හිතේ සහල්ව ඇති කරනවා, කියන කෙනාටත් සහල්ව ඇති කරනවා. දැන් වෙන දේශනාවන් නම් කියනකොට මහන්සියක්නේ. ඈ මහන්සියක් කොයි වෙලාවද ඉවර වෙන්නේ කියලා දෙන මට නම් ආස මේක ආසනකම් තියෙනවා. හැබැයි ඉතින් මේක ප්‍රශ්නේ තියෙනවා. අර උගුරේ එන එක ප්‍රශ්නේ. ඒක මගේ නෙමෙයි උගුර. ඒ නිසා උගුර ගන්නේ උගුරේ ධර්මතාවය. ඈ බඩගන්නේ ඒක අපි මොන සිල් දැම්මත් මොනව දැම්මත් බඩ ක්‍රියාත්මක වෙන්නේ බඩේ ධර්මතාවයට. ඈ ඒගයි බුදුහාමුදුරන්ගේ මේ කොන්දේ කැක්කුමක් එහෙම තිබුණේ. කොන්ද ගන්නේ කොන්දේ අදාළ ධර්ම මොකද හේතුව? මේ වගේ හාන්සි වෙලා නෙවෙයි බුදුහාමුදුරන්ට කතා කරන්න ඕනේ. කොන්ද ගෙලින් තියන් ගල් තලහවල වාඩි වෙලා කොන්ද ගෙලින් තියන් නිකන් ඉඳි කොඳු පුකුර වලට දරා ගන්න බැරිව කොන්දේ කැක්කුමක් තිබ්බා. ඉතින් අර දැඩි දූවිල්ලත් එක්ක රස්නෙත් එක්ක නිතරම විවෘත ස්ථානවල සිටීමෙන් හිසේ ඇම්මක් ඇති වෙනවා. අද වුණත් අපි ඉන්දියාවේ සිතුත් හිසයම් වාක්‍යති වෙනවයි කියන එක කර්ම විපාකයක් නෙමෙයි කියලා අපි දන්න කාරණයක්. ඉන්දියාවේ ගිහිල්ලා කෑම කාලා ලේ අතිසාරේ හැදුනොත් එහෙම ඒක කර්ම විපාකයක් නෙමෙයි කියලා අදත් දන්නවා. අදත් දන්නවා ඉන්දියාවේ ගිහිල්ලා කෑවොත් වෙන වැඩි. ඒ නිසා බුදුහාමුදුරන්ට ඒක කර්ම විපාක නිසා නෙමෙයි, පර උපක්‍රම නිසා, ඍතු විපර්යාස නිසා, ඒ වගේ දේවල් නිසා ඇති වෙච්ච දේවල්. නේද? බුදු කෙනෙකුට කර්ම විපාක ලැබෙන්නේ නැහැ. කර්ම ශේඛරලා තියෙන්නේ. කර්මය කියන එක තියෙන්නේ චේතනාව ඔස්සේ. එසා චේතනාව ඉක්මවූ, ඉන්ද්‍රයන් විශේෂ ඉක්මවූ, ලෝකයේ ඉක්මවූ බුදු කෙනෙකුට කර්මයේ සම්බන්ධයක් නැහැ. හැබැයි මාර්ගඵලලාභියට කර්මය දැනෙනවා අඩුයි. හැබැයි කර්මය බලපානවා තියෙනවා. මුල් හරිය කෙනාට තියෙනවා. ඒක අර දැනෙන වේගය පොඩ්ඩක් අඩු වීම තමයි සිද්ධ වෙන්නේ. නැත්තම් කර්ම පාග තියෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක්. එතකොට යහපත් දෙයින් යහපත් ප්‍රතිඵල උදා කරවන ගුණයක් තියෙනවා. ඒක දර්ශනයේ තුල තියෙන ස්වභාවය සියල්ලකෙම නිදහස් වූ ගුණය තියෙනවා. ඒ නිදහස් වූ ගුණය අපිට ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ බාහිරත් කරන කියන සිතන පතන කටයුතු වල තියෙන ඕන ධාර්මික ගුණයක් තමන්ගේ ආත්මය උපමා කරගත්ත ගුණයක් තියෙන්න ඕන. අත්තානං උපමං කත්වා, තමන් උපමා කරගෙන වැඩ කරන ස්වභාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ තමන් අකමැති දෙයක් අනුන්ට සිද්ධ කරන්න එපා. එච්චරයි. තමන් උපමා කරගෙන දැන් ඔතන පංචශීලයක් තියෙනවා, අටාංග ශීලයක් තියෙනවා, කෝටියක් ශීලයක් ඔතන හට ගන්න පුළුවන්. ඒකට එක එක එක නෙවෙයි, තමන් කැමති අකමැති කිසි දෙයක් අපි අනුන්ට කරන්න යන්නේ නැහැ. අනුන් කරනකොට තමන් අකමැති දේවල් ඒ ඔක්කොම ඩස්බින් එකක් හැදියට ඉතින් දරා ගන්න ඕන. අචංචාහා වඳුරු කියන ඔබ ඩස්බින් එකක් වෙන්න, හැබැයි ඩස්බින් එකේ පල්ල කපලා තියන්න කියනවා. එහෙනම් ආයි පිටිපස්සෙන් යන්නත් ඕනේ නැත්නම් බිරෙනවා. ඒ නිසා ඩස්බින් එක යට සිදුරක් මේ සවි හදලා තියන්න කියනවා. එතකොට කුණු එනවා. ඕකේ. ගත්තා. ඒ වහයි කුණු වලටම දැම්මා. එච්චරයි. ඒ නිසා ඔබ එහෙම ඩස්බින් එකකුත් වෙන්න, අනුන් කුණු දැම්මේ නැත්තත් අනුන්ගේ තියෙන කුණු බාර ගන්න පුළුවන් හැකියාවක් තියෙනටත් ඕන නේද? එහෙම හැකියාවක් තියෙනටත් ඕන. දැන් මනස දිහා බලන්න. දැන් ඒ ධර්මානුකූලව ඒ කටයුත්තේ දිච්ච නිසා මනසේ ඇති කරගත්ත ඥානේ ගුණේ ඇති කරගත්ත වෙනස කුමක්ද කියලා තේරුම් ගන්න. වෙනසක් තියනවාද? සමහර අයට හොඳට ධර්මඥානේ තියෙනවා. සිද්ධ වෙච්ච එක දේ තමයි මොකද්ද? ප්‍රත්‍යක්ෂ නැහැ. කියන්නත් පුළුවන්. ඔය තත්ත්ව ඔය ප්‍රශ්නේ මට තිබ්බනේ. මට තිබුණ ලොකුම ප්‍රශ්නයක් මේ බණ ධර්ම අවබෝධය කරගත්ත කතිකේකට වැඩිය හොඳට කියන්න පුළුවන්. කම තිබ්බා. මට අවසානයේ මට මෙහෙම හිතුණා. දැන් මම මෙහෙම ඉඳලා මේක අවබෝධ කරගන්න බැරි වුණා. ඔය ප්‍රශ්නයක්. ඊළඟට ඉතින් මනසට මම කිව්වා හදිසි මෙහෙම ඉඳලා ඉවරලා මේක අවබෝධ කරගන්න බැරුව කල් දදා ඉඳලා මලුත්. ඒකට හිත කියනවා උඹ දැන්ම මැරෙන්නේ නැහැ, තා අවුරුදු ගානක් තියෙන තරුණනේ. නෑ මං කෝ ෂුවර් නෑනේ. හිටියාම ඩෙන්ගු හැදෙන ඩොග් ගාල බැරෙනවා. ඒක බාන්න මේ සර්බිල ඩස්ට් කරනවා මැරුණා දවස් කාලේ මැරෙන්නේ. එහෙම කියන්න බෑ අපිට හරියටනේ. එතකොට මාර්යාට මම එහෙම කිව්වා. එතකොට මාර්යා කියනවා අන්න ඒකට නම් මට සාතිකයක් දෙන්න බෑ කියලා. මං කිව්වා එහෙමනම් මේක කල් දාන්න බෑ. ඔකත් එක්ක ඔක තමයි මාර්යාත් එක්ක කරන සාකච්ඡා. මං කිව්වා එහෙමනම් ඉතින් මේක කල් දාන්න බෑ. අනිත් එක තරුණ කාලෙම ධර්මයේ දැක්කොත් වැඩි කාලයක් ධර්මයේ තුල ජීවත් වෙන්නත් පුළුවන්. හරිනේ? මට හොඳටම තරහ ගියපු කාරණේ තමයි මම රෙකෝඩින් ප්ලේයර් එකක් එල්ලුවා එක මහත්මයෙක්ගෙන්. අපි බණ අහන්න ටේප් කරගන්න. මට දුන්නේ නේ. එයා හිතුවේ සින්දු අහන්න ඉල්ලනවා කියලා. දැන් කම්පියුටරයක් ඉල්ලුවත් ලේසියෙන් දෙන්නේ නැහනේ. කවුරුත් දුන්නේ නැහැ. දැන් මට මේ උමනා වෙලා තිබ්බ මේ දේශනා අන්තර්ජාලයට දාන්න කවුරුත් දෙන්නේ නැහැ කම්පියුටරය. සුපෝගි බෝගි බාණ්ඩ යන්නේ. ඉතින් අපි මේ චන්දන තිසේර මහත්තයාට ඕක දැනගෙන කියලා දුන්නා මිසක් වෙනකලින් දුන්නේ නැහැ. ඉතින් අර වගේ රෙකෝඩින් ප්ලේයර් එකකුත් මට දුන්නේ නැහැ. දුන්නේ නැති වුණා මොකද වෙන්නේ කාලේ? හරි මම හිතුවා මේ කේක්කනාගේ මේක ඉල්ලන්න හම්බෙලා තින් මට මේක අවබෝධ නැති නිසානේ. මම මේක අවබෝධ කරගත්තාම ඔය කොම රෙකෝඩින් ප්ලේයර් මගේ ළඟට එනවා. මම රෙකෝඩින් කරන්න යන්න ඕනේ නැහැ කාගේවත් ඒවා. නිසා ඕගොල්ලෝ මේ විදිහට මේ රෙකෝඩින් කර කර හැමදාම ඉන්න ඕනේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරගන්න. දැන් මෙතන ප්‍රත්‍යක්ෂ වෙච්ච අයත් ඉන්නවා. ඒ අය අලුත් දෙයක් දැනගන්න එනව නෙමෙයි. දන්න දේ තව පිරිසුදු කරගන්න එනවා. ඒ කාරණේ වෙනම දෙයක්. ඒ කාරණේ වෙනම දෙයක්. ඒක වඩාත් ප්‍රගුණ වෙන කෙනෙකුට, දියුණු වෙන කෙනෙකුට ඕන. ඒක හරි වැදගත්. දැන් ආනන්දහාමුදුරු හැම දේශනාවක්ම අහන් ඉන්නේ. ඉතින් මාර්ගඵලලාභීනේ. සරියුත්ථමදුන් දේශනාවක් අහන් ඉන්න බුදුහාමුදුරු බණ කියනකොට. ඒ ඕන්නේ නැහැ එන පැත්තකට ගිහලා ඔය හැරි ඉන්න පුළුවන්. සමහර වෙලාවල් වලට බුදුහාමුදුරු දේශනා අහන ආනන්දහාමුදුරුවන්ගේ. ඒක මොකටද කියලා අහන්නේ. නැහැ ඒ හරියට කියනවද කියලා බලන්න. ඒ යන්නේ හරියට කියනවද කියලා බලන්න. ඊට පස්සේ එහෙම අහගෙන ඉඳලා සාදුනාද දෙනවා ආනන්ද. ඔබ බොහොම මනස්කාන්ත විදියට අගේට ධර්මයේ දේශනා කරනවා. ඈ මං හිතුවා අපිත් මේ ඉන්න කට්ටියගේ අහුන්කම් දෙන්න ඕන කියලා. ඒුණාට මම මේකේ රෙකෝඩින් ප්ලේයර් එක මේ තියලා යනවා. ඊළඟ පස්සේ අරගෙන බලන මොනවද කිව්වේ කියලා කට්ටිය. නෑ නෑ සාලාතුල කෑ ගන්න එපා මෙතන තියලා යන්නේ. ඈ ඒ මොනවද කියලා බලලා ඊට පස්සේ තමයි තේරුම් ගන්නේ මේ අය මෙහෙම මෙහෙම හැදෙන්න ඕන මේ දේශනයක් මේ විදියට තව වර්ධනය වෙන්න ඕන කියන කාරණය. ඒක එහෙම තමයි. ආධුනිකනේ අපි විතර දහමට කැප වෙලා ධර්මයේ වචන එක සැරිසරන කෙනෙක් නෙමෙයිනේ. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රමාණය තියෙන්නේ. මෙතන මුකුත් නෑ. ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි බලපෑමක් ඇති කරගන්න ඕම නැහැ. ඥානය මුහු පුරා ගිහිල්ලා gediya පැහිලා වැටෙන්න ඕන. කඩන්න හොඳ නෑ. gediya පැහිලා වැටෙන්න ඕන. කඩන්න හොඳ නෑ. කඩලා ඉදවන්න පුළුවන් කාබයිඩ් ගහලා රහ නැහැ. හරි. ඒ නිසා අපි පැහිලව වැටෙන්න ඉඩ හරිනු. ඉතින් මේ සතියේ දෙන්නෙක් විතර කිව්වා මේ අවබෝධයටපත් වෙලා කියලා රටක ඉඳලා පුතෙක් කතා කළා. මැලේසියාවේ ඉඳලා මේ මාව දැකලත් නැතුව. ඒකට හේතුව මේ අපි අන්තර්ජාලයට යොමු කරන දේශනා. ඉතින් මේ පින කාටද? ඒ සතුට ඒ ප්‍රසාදයේ කාට දැත්තේනම් මගේ ඇස්වලට කඳුළු එනවා. ඒ අයගේ ප්‍රසාදය හාමුදුරනේ මම බුදුහාමුදුරුව දැක්කා. මොනතරම් ලස්සන කීමනන්ද. ඒ නිසා ඒ පිළිබඳව අපි ධර්ම සංවේගයක් ධර්මානුකූල ප්‍රීතියක් සතුටක් ඒ පිළිබඳව ඇති වෙනවා. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන්. මනුෂ්‍ය හරීම දුර්ලභයි මේ ලෝකේ. ඒකයි තියෙන தත්ත්වය. තේ ධර්මයේ වෙනුවෙන් ඇති වෙන සහයෝගයනොත් ඒ ඇත්තන්ටත් ඒ සතුටේ අයිතිකාරයෝ. අපි මේ විදියට නිවන ලෝකයක් වෙනුවෙන් ඉතින් මේ ඉහළ මහලේ කටයුතු මං කරගන්න හිතේනම් මට අවුරුදු 10ක් විතර යනවා වැඩේ කරන්න. ඒ සාවින් වහන්සේට පූර්ණ ඉඩ පහසුකම් ඇතුව වැඩ ඉන්න අපේ පින්වත් චන්දන තිසේරා මැතිදුන්, ශාමලී තිසේරා මැතිනිය එහෙම එකතු වෙලා මේ අපිට උඩ හදලා දුන්නා. ඔය බලන්න පන්සල අලුත් වෙලා ලස්සන වෙලා තියෙන උඩට ගිහිල්ලා බලන්න. බොහොම තියෙනවා. ඉතින් සාකච්ඡාවකුත් යනවා. සමහර වෙලාවට හැකියාව ලැබෙයි. චන්දන තිසේරා සදහම් මණ්ඩපය කියලා මණ්ඩපයකුත් ඉස්සරහට සමහර විටක දකින්න. මොකද එහා පැත්තේ මිනිස්සු දුන්නොත් ඒකට හැකියාව ලැබුණොත් එතුමගේ නමින් සදාකාලිකවම ඒක චන්දන තිසේරා සදහම් මණ්ඩපය කියලා සදහම් මණ්ඩපයත් තියෙ පර්චස් 20ක ප්‍රමාණයක. දැන් මේකත් අපිට ඊට වඩා ප්‍රමාණයක් කැඳව ගන්න පුළුවන්. සත්‍යයක් ඇති වෙයි. හැබැයි මම ඒකට වැඩි එතුමන්ගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි එහෙම දෙයක් හදලා නොදුන්නක් කමන්නේ. ඔය ඉන්න මහත්තුරු නිවන් දකින්නවා නා. ඒ කියන්නේ ධර්ම අවබෝධයට පත් වෙනවා නා. මට එහෙම උපකාර නොකලට කමන්නේ. තේරෙන. එහෙම නිසා උපකාර කරලා පමණක් කොසල් රජුරු වගේ ඉන්නවට මම කැමති නෑ. නේද? මොකද අපගෙන් යම් මෙහෙයක් ලබන්නම ඕන. ඒස වඩා වැදගත් වෙන්නේ අපිට ධම්මානු ධම්ම ප්‍රතිපත්ති පූජාවමයි. ධර්මයේ දකිනවා නම් එවැනි පූජා නැති වුණත් කමන්නේ. ඒකයි වැදගත්. නිසා ඔබ ධර්මයේ දකින්න, මෙහෙස වෙන්න, ධර්මයේ අහන්න, හොඳට ධර්මයේ ගලපන්න. අඩුවක් තියෙනවද කියලාත් බලන්න. වැඩියක් තියෙනවද කියලාත් බලන්න. තමන්ගේ අඩුව කුමක්ද කියලාත් බලන්න. විරුද්ධවත් බලන්න, පක්ෂපාතීවත් බලන්න. අවබෝධ නොවෙනවා නම් මොකද්ද මේ ගැටලුව කියලා තමන්වත් හිතලා බලන්න. ධර්මයේ තුලිනුත් ඒක බලන්න. එහෙම නැත්නම් සාකච්ඡා කරන්න, කතා කරලා හරි අහන්න. ඉක්මනින්ම ඔබේ පැටලෙවිල්ල ගැටලුව ලියා ගන්න. හැම දිනාටම ජීවිතේ ජය ගන්න. මේ සද්ධර්ම හේතු වේවා. හැදු වැඩු මව්පියන්ට මේ පින් අයිති වේවා. අප හැම දිනාටම දෙලොව යහපත පිණිස පවතිවා. හැම දිනාටම ශ්‍රී සද්ධර්ම අවබෝධයේ පිණිස දිරිය ශක්තිය බලය ලැබේවා. සාදු.